2015 වසරේ 7 මාසේ 30 භාවනා වැඩසටහන. නিত্য සුඛ ආත්ම, අනිත්‍ය දුක්ඛ අනාත්ම. දැන් මේ වචන 6 අපේ පින්නතුන්ට ඉතාම හුරු පුරුදු වචන 6ක් බවට පත් වෙලා තියෙනවා. මේ කරුණු කාරණාවන් වල තියෙන මේ කරුණු කාරණා වශයෙන් මේ වචන 6 අපි ඉගෙනගෙන තිබුණට මේ වචන 6 තියෙන ගැඹුරු පැතුරුණු අර්ථ ප්‍රත්‍යක්ෂ කරගෙන අඩුයි නැහැ. මේ වැඩසටහන් අට පැමිණෙන පිරිතුන් ආත්ම පරිවර්තනයක් උදෙසා මහන්සි වෙන පිරිස. හාමුදුරුවෝ තර්කානුකූලව මේක පැහැදිලි කරන්න ඕනේ. තමන් තර්කානුකූලව තේරුම් ගන්න තැන ඉන්නවා. මම තර්කානුකූලව පැහැදිලි කරලා ඕගොල්ලන්ට මේක ඔප්පු කරලා තහවුරු කරලා අනලා හදලා නේද කවන්න වගේ අවශ්‍ය කරන්නේ නැහැ. තමන්ට හැකියාව තියෙන්න ඕන තර්කානුකූලව තේරුම් ගන්න. ඒ නිසා තර්කානුකූලව මේක අපිට පැහැදිලි කරලා දෙන්න කියනවට වැඩිය හොඳයි. මම මේක තර්කානුකූලව තේරුම් ගන්නවා. දැන් අපහැදිලි තැනක් ඇති වුණාම එකපාරටම මට ඒක තව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. එහෙම කියන්න හොඳ නැහැ. තමන් පුළුවන් තරම් ඒක තර්කානුකූලව විසඳ ගන්න උත්සාහ කරනවා. මා ධර්මයේ අසන්න කාලේ මා තුළ තිබුණු ලක්ෂණයක්. මම ලේසියෙන් ප්‍රශ්නයක් අහන්නේ නැහැ. මම කල්පනා කරන්නේ මට පුළුවන් තරමින් මම ඒ දේ කරන්න ඕන කියන එකයි. දැන් පන්සලේ වැඩ කර රාජකාරියක් කරන්න ගියත් එහෙමයි. මට තනියෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම මම කල්පනා කරලා බලනවා. මේක මම තනියෙන් කරන්නේ කොහොමද කියලා. මේසයක් විම මහලේ ඉඳලා තව මහලකට හරි කාමරයකට හරි ගෙනියන්න ඕන. දෙන්නේ කොහොනනේ? ඒත් කල්පනා කරලා බලනවා මම මේක තනියෙන් කොහොමද ගෙනියන්නේ. බැලුවහම පුළුවන්. ඔය කැලිටි එකක් එක මේ ගැලවුවාම ඔබ ගෙනියන්න පුළුවන්. ඇඳක් එහාට මෙහාට ගෙනියන්න උවමනා වුණොත් දෙන්නේ කොහොමද? ඒත් මම කල්පනා කරලා බලනවා මේක තනියෙන් කොහොමද කරන්න කියලා. කල්පනා කරලා බලුවම අර නට් වලින් ඇඳ ගලවපු ගමන් ගෙනියන්න පුළුවන් කිසිම පහසුවක් නැතුව. ඒ වගේ අර ලිහිසි ක්‍රමය, පහසු ක්‍රමය හොයන්න නැතුව හැම මොහොතකම එහි සාර්ථකත්වය, විශිෂ්ටත්වය පිළිබඳව හිතලා තමන්ගේ පරිම ශක්ති ප්‍රමාණය අවදි කරලා තමන්ට අවදි කර ගන්න පුළුවන් ප්‍රමාණයක් තමන් අවදි කර ගන්න ඕන. තමන් අවදි කර ගන්න දේවල් ප්‍රත්‍යක්ෂ දේවල් හැටියට ගැනෙනවා. තමන් අවදි කරගන්නේ නැතුව මතවාදයක් හැටියට, සංකල්පයක් හැටියට ලැබෙන දේවල් ඒවා දෘෂ්ටි බවට, සංකල්ප බවට පත් වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමන්ටම ප්‍රත්‍යක්ෂ වුණොත් මේක තේරුම් ගන්න කියන කාරණේ. තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. ඒ නිසා පින්නතුන් මහන්සි වෙන්න ඕනේ කියන කරුණු තමන්ටම ප්‍රත්‍යක්ෂ කරගන්න. අපි හැමදාම මතක් කරපු කාරණයක් තමයි වචන කියන්නේ හරි බොරුවක් කියන එක. එක ගැඹුරින් විශ්ලේෂණය කරලා බලන්න. ඇයි වචන වලට බොරුයි කියලා කියන්නේ? ඒක තමන්ටම දැනෙන්නේ. සින්නතුන්ට කියන්න ඔබ දන්නේ නැහැ වචන බොරු කියන්නේ ඇයි කියලා. මමත් වචන නිකන් බොරුයි කිව්වහම කියන නිසා කියගෙන හිටියා. අවබෝධයක් නැති කාලේ වචන බොරුයි කියලා කියනවනේ. ඒ නිසා අපි ගුරු ගෞරවයෙන්, ශාස්ත්‍රු ගෞරවයෙන් වචන බොරු. නමුත් මගේ ඇතුළ කතා කරන වචන බොරු කියන්නේ මොකක්ද? මට ප්‍රත්‍යක්ෂ නැහැ. මොකද වචන බොරු කියන්නේ? මොකද ඒකේ තේරුම? අන්න ඒ වගේ උඩින් බලලා යමක් තේරුම් අරගන්න එපා. ඒක තමයි අපේ වරද. උඩින් බලලා යමක් තේරුම් ගන්න ගියාම ඒක ගැටලුවක් ඇති වෙනවා. ඒ නිසා තමයි ලොකු පරීක්ෂාවකින් යුක්තව අපි යමක් දිහා බලන්න ඕනේ කියන කාරණේ තේරුම් ගන්න. මේ වචන බොරුයි කියන එක මට තේරුනේ මම ධර්ම අවබෝධයට පත් වුණු දවසේ. මම ඇත්තට කිව්වේ වචන බොරු කියලා. එතෙක් මම කියපු වචන බොරුයි කියලා කියපු එක ඇත්තක් නෙමෙයි. ඒකට හේතුව, මේ වචන බොරුයි කියන්නේ හේතුව තමයි ඩිංගක් පැහැදිලි කරගන්න කියන්නේ. එකම වචනයක 10 දෙනෙකුට තියෙන සංකල්පය 10ක් වන නිසා. ඒ වගේම එකම වචනය 10 දෙනෙක් දේශනා කළොත්, ප්‍රකාශ කළොත් ඒ සංකල්ප 10කින් තමයි, දෘෂ්ටි 10කින් තමයි මේ එකම වචනයද ප්‍රකාශ වෙන්නේ. අපි මේ ඕනම වචනයක් පිළිබඳව ඔළුවේ මවාගත්ත යම් සිහිනයක් තියෙනවා. ඒ වචනේ ඇහෙනවත් එක්කම, හුරු පුරුද්දත් එක්ක ඒ සිහිනය අවදි වෙනවා. දැන් අපේ පින්නතෙකුට ඕ නිදිමතයි නිදිමතයි නිදිමතයි කිව්වොත් නිදිමත යන්න පුළුවන්. මේ නිින්ද එන්න පුළුවන්. නමුත් සිංහල භාෂාවේ නිදිමතයි කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති විදේශිකයෙකුට නිදිමතයි නිදිමතයි නිදිමතයි කියද්දී නිින්ද යනවද? නිින්ද යන්නේ නැහැ. එහෙනම් අපිට හොඳටම තේරෙනවා අපි තුල තියෙන සිහිනය අවදි වෙනවා. ඒ සිහිනය අපි කොහෙන්ද ගත්තේ? අපේ අම්මා තාත්තා, ගුරුවරු, වටපිටාවේ ඥාති, මේ ඉන්න පිරිස, අපේ මේ වචන ඔස්සේ යම් යම් සිහින මාලාවල් ඇති කරා. ඒ චලනයේ ඇති වෙන විදියට යා යමක් ඉගෙන ගන්න පටන් ගත්තා. ඒක මම දකින්නේ මෙතන බලුකුක් එක්ක ඉන්නවා. මම ගේට්ටුව අරන සද්ද හෙනකොට දුවගෙන එනවා. ඒකට හේතුව යා දන්නවා මේ ගේට්ටුව අරන සද්දෙත් එක්ක යාට ආහාර මොනවා හරි හම්බ වෙනවා කියලා. ඉතින් හැමතිස්සෙම මේක හම්බ වෙන්නේ නැහැ. නමුත් බලන ඔළුව දාලා හරි බලන ටක් ගාලා සද්ද ඇහුණා. ඒ යාගේ භාෂාව යා හොඳට ඉගෙනගෙන ඒක. සමහර සත්තු ඉන්නවා තැටිය කසන සද්දේ. ඒගොල්ලන්ගේ කෑම කරලා තැටිය කසන සද්ද ඇහිච්ච ගමන් දුවගෙන එනවා. එයා දන්නවා ඒක ඒ සද්ද ආපු ගමන්ම එයාට කෑම තමයි ඊළඟට හම්බ වෙන්නේ කියලා. එහෙනම් මේ ඒක භාෂාවක් එක. සංඥාන සංඥාවක් ඔස්සේ ක්‍රියාත්මක වීමක් එතන සිද්ධ වෙනවා. වචන බොරුයි කියලා කියන එක තම බොහොම ගැඹුරුයි. බොහොම ගැඹුරු කාරණයක්. සෑම වචනයකම නිර්මාතෘවරයා මම. මමත්වයේ තුලින් තමයි වචනේ ලෝකේ නිර්මාණය වෙන්නේ. මමත්වයෙන් තොරව නෙමෙයි. මමත්වයෙන් යුක්තවයි ලෝකේ වචනය නිර්මාණය කරලා තියෙන්නේ. මමත්වයට කතා කිරීමක් තමයි වචනයෙන් කරන්නේ. දැන් මේ වචනයෙන් කරන්නේ මමත්වයට කතා කිරීමක්. ඒ වගේම මා මේ පාවිච්චි කරන වචන මමත්වේ වචන. මේ ලෝකෝත්තර වචන නෑ වචනවල. කවුරු හරි වචනවල ලෝකෝත්තර වචනයක් තියෙනවයි කියනවනම් ඒක බොරුවක්. වචනවල ලෝකෝත්තර වචන කියලා එකක් නෑ. සෑම වචනයක්ම මමත්වෙන් යුක්තයි. කුජලත්වෙන් යුක්තයි. කාලයට අනුගතයි. නේද? අපි වචන ඉගෙන ගත්තී නේද? වර්තමාන කාලය, අතීත කාලය, අනාගත කාලය, මෑත අතීතය නේද? ඈත අතීතය වශයෙන් ඔහොම බෙදලා අපි මේ ව්‍යාකරණ හරියට කාලය බෙදා ගන්නවානේ. ඉතින් ඒ වගේ කාලයට අනුගතයි. පුජ්‍යලත්වයට අනුගතයි. අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනුගතයි කියන්නේ සම්බන්ධයි කියන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අර ඉවත් කළ යුතුයි කියන පංච උපාදාන ස්කන්ධයට සම්බන්ධයි. ඊට අනුගත වෙලා තියෙනවා. තේරුණාද මේ වචනේ බොරුයි කියන එක තමන් කරන්නේ? ගැඹුරින් හිතා බලන්න ඕන කාරණයක්ද කියලා. එහෙමනම් ඇයි අපි වචන වලින් යමක් තේරුම් ගන්න කියන දේ තමයි මම මේ අහන ප්‍රශ්නේ. අපි ලෝකේ වචන වලින් යමක් තේරුම් ගන්නේ ඇයි? අනිත්‍ය දුක්ඛ අනාත්ම වේවා, නিত্য සුඛ ආත්ම වේවා. ඇයි අපි වචන වලින් මේව තේරුම් ගන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරේ වචන වලින් මේව තේරුම් ගන්න නෙමෙයි, ප්‍රත්‍යක්ෂතාවයෙන් තේරුම් ගන්න. ප්‍රත්‍යක්ෂතාවයෙන් තේරුම් ගන්න කොහොමද? ඔබේ අත අරගෙන පහනක් දැල්වෙනවා, පහන ළඟට කවුරු හරි කිට්ටු කරනවා. වචනෙන් ඔබට කියන්නේ නැහැ මේක රස්නේ කියලා, මේක පිච්චෙනවයි කියලා. නමුත් ඔබේ අත පහනට ලං කළාම ඔබට දැනෙන දෙයක් තියෙනවා. අන්න ඒකට කියන්නේ ප්‍රත්‍යක්ෂතාවය. අයිස් කැටයක් ඔබේ අත මත තබා ගත්තාම කවුරුත් ඔබ සීතලයිද, උෂ්ණයිද, පිච්චෙනවයිද දැනෙන දේ මුකුත් කියන්නේ නැහැ. නෝ තමන් දැනෙන දේ මනාව අඳුන ගන්නවා, ප්‍රත්‍යක්ෂ කර ගන්නවා. වචනවලට වැඩිය දෙයක් ඒක එතන එකතු වෙනවා. වචන වලින් ඇත්තටම අපිට කතා කරන්න පුළුවන් බොහොම පොඩි දෙයක් විතරයි. කඳු මුදුනකට ගිහිල්ලා නැත්තම් ශ්‍රීපාද කන්දේ මුදුනකට ගිහිල්ලා ඒ වටපිටාව බලන්නේ, ඒ තියෙන චමත්කාරය, ඒ තියෙන ලස්සන, ඒ ස්වභාව සෞන්දර්ය තමයි හොඳ දීර්ඝ හුස්මක් අරගෙන පපුවට හොඳට විඳ දරා ගන්න කෙනෙකුට ඇත්තටම ඔබ වචන වලින් කියන්නේ කියන්න බෑ, පැහැදිලි කරන්න බෑ. එහෙමනම් මේ වචනේ කියලා කියන්නේ තාම දුප්පත් වූද පුජ්‍යල සිහින සංකල්පවලින් සමන්විතයි. ඒ වගේම පුජ්‍යලගේ පුජ්‍යලාට වෙනස් ලෝකය අත්විඳින්න තියෙන තාම ලදුරු කුඩා මෙවලමක් පමණයි. ලෝකේ තේරුම් ගන්න තියෙන, ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න තියෙන කුඩා මෙවලමක් හැන්දක් පමණයි මේ වචන කියලා කියන්නේ, භාෂාව කියලා කියන්නේ. එතකොට මේ ලෝකේ මහා ප්‍රඥයෝ මේ තේරුම් කරගත්තේ මේ ලෝකේ වචන වලින් නොවේ. වචන වලින් නොවේ. බුදුරජාණන් වහන්සේ ලෝක අවබෝධය කරන්නේ වචන වලින් නොවේ. දුක අවබෝධය කරන්නේ වචන වලින් නොවේ. දැන් මේ කතාව ඇයි ඔබට එහෙම දේශනා කරන්නේ? වචන වලට තියෙන බැඳීම, වචන වලට ඕනෝට වැඩි තියෙන ආසත්ත භාවය ටිකක් අතහරින්. ටිකක් නෙවෙයි සම්පූර්ණයෙන්ම අතහරින්. ඇයි අතහරින්න කියන්නේ? එයාට හැකියාවක් ලැබෙනවා මේ වචන අතහැරලා කටයුතු කරනකොට වචන වලට වැඩි දෙයක් තේරුම් ගන්න හැකියාවක් ලැබෙනවා. එයා මහන්සි වෙනවා. වචනකින්ම යමක් තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැතුව වචන වලට වඩා දෙයක් තේරුම් ගන්න ඕනේ කියන එක උත්සාහ කරනවා. අන්න එවැනි කෙනාට හැකියාවක් ලැබෙනවා මේ ස්වාමින් වහන්සේ දේශනා කරන මේ වචන ඉක්මවා පවතින ධර්මයේ පිළිබඳව ඥානී යොමු කරන්න. වචන ඉක්මවා පවතින ධර්මයේ පිළිබඳව ඥානී යොමු කරන්න. ඉතින් මේ ගමනට එන්නේ නැහැ පොඩි අය. ඔය සඳකඩ පහනේ ඉන්නේ ශක්තිමත් සත්තු කීප දෙනා විතරයි. ඔවර පොඩි පොඩි ගැරඬි පැත්තෑයෝ කුණු කැරපොත්තු වගේ දාන්න තිබ්බන. එහෙමයි දාන්නේ. ඕකට දාලා තියෙන්නේ ශක්තිමත් අය, වේගවත් අය, බලවත් අය විතරයි. ගවයෙක් දාලා තියෙනවා, අශ්වයෙක් දාලා තියෙනවා, සිංහයෙක් දාලා තියෙනවා, හස්තියෙක් දාලා තියෙනවා, ඒ වගේ අය දාලා තියෙනවා. අර ගිනි දැල්ලෙන් මිදිලා එන්නේ ශක්තිමත් අය. අර වටේට තියෙන ගිනි දැල්. ඒ ගිනි දැල්ලෙන් මිදෙන්නේ, එහෙම නැත්නම් ලෞකිකත්වයෙන් මිදෙන්නේ ශක්තිවන්තයෝ, වීරයවන්තයෝ, ප්‍රඥාවන්තයෝ, බලවන්තයෝ. ඒ වගේ සංකේතනේ ඔය හස්තියාගෙන්, සිංහයාගෙන්, අශ්වයාගෙන්, ගවයාගෙන් පෙන්නන්නේ ඒ වගේ අදහස. මල් මාවතක් දිගේ යන්නේ ඒගොල්ලෝ යහපත් මාවතේ පිළිපන්න පිරිසක්. ඒ ඇත්තන්ට පුළුවන්කම තියෙනවා පාරිශුද්ධත්වයේ සංකේතය නිලුම් මල හොටෙන්ගෙන යන්න පුළුවන් පවිත්‍ර මිනිසෙක් වෙන්න හැකියාව තියෙනවා. හංසයා වගේ පිරිසුදු දේ තෝරගන්න පුළුවන් හැකියාව තියෙනවා හංසයා වගේ. මෙන්න මේ වැඩපිළිවෙලට තමයි මම මේ දොරටු වෙන්න ඇතුල්වන්නේ. ඒ නිසා තමයි ප්‍රඥාවන්තයන්ගේ දහම බවට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. හොඳ ආගමිකයෙක් කියලා කියන්නේ වෛරය හිතේ පුරව ගත්ත කෙනෙකුට නෙමෙයි. හොඳ ආගමිකයෙක් කියලා කියන්නේ තරඟකාරීත්වය හිතේ පුරව ගත්ත කෙනෙකුට නෙමෙයි. හොඳ ආගමිකයෙක් කියලා කියන්නේ ඒ ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන්න ලැහැස්ති කෙනෙකුට නෙමෙයි. මේ මරාගෙන මැරෙන්න ලැහැස්ති නම් එතන හොඳ ආගමක් නෙමෙයි, එතන තියෙන්නේ නේ. ඒ නිසා ආසත්ත භාවයකට පත්වීම නෙමෙයි හොඳ ආගමිකයෙක් කියලා කියන්නේ. සැනසිලිදායක පුජ්‍යලයක් වීම. මහා තර්ක ගොඩක් හිතේ පුරවගත්ත කෙනෙක් හෝ නොසන්සුන්කමක් හිතේ ඇති කරගත්ත කෙනෙක් හෝ නොවේ හොඳ බෞද්ධයෙක් කියලා කියන්නේ. තමා තුළ සහනශීලීත්වය පුරවගත්ත කෙනෙක් සැනසිලිදායක සුවයක් තමන්ගේ හිතේ ඇති කරගත්ත කෙනෙක් තමයි හොඳ බෞද්ධයෙක් කියලා කියන්නේ. දැන් මොනවා හරි වචනවල මම මේක කියන්න උත්සාහ කරනවා. නොතේරෙන හැම දෙයකම වගකීම්තා මානවයේ. නොතේරෙන හැම දෙයකම වගකීම්තා මානවයේ. නෑ නොපෙනෙන හැම දෙයකටම වගකීම්තා පෙන්නලගෙන නැමේ තමන්ගේ ඇහි දෝෂෙ වෙන්නත් පුළුවන්. එයිසා තමන්ගේ ඇහි දෝෂයක් තියනවද කියන එකත් බලා ගන්න ඕන. අපි පුළුවන් තරම් මේක පැහැදිලි කරන්න උත්සාහ කරනවා. කුමක්ද නিত্য සුඛ ආත්ම කියන්නේ? කුමක්ද අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන්නේ? කුමක්ද නিত্য සුඛ ආත්ම කියන්නේ? කුමක්ද අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන්නේ. ඒ ප්‍රතිවිරුද්ධ කාරණා දෙකක් හැටියට තමයි අපි කවුරුත් දන්නේ. කොහොමද දැනගෙන ඉන්නේ? ප්‍රතිවිරුද්ධ කාරණා දෙකක්. නিত্যයි සුඛයි ආත්මයි කියන දෙයට වඩා විරුද්ධයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන. භාෂාවක කරන්න පුළුවන් ওই ප්‍රතිහාරය පමණයි. විරුද්ධ පද හදන එක නේද? එහෙම නැත්නම් ද්වාකාරය. ඉතින් හැම වචනයකම තියෙනවා විරුද්ධ පද තියෙනවා. ඒ විරුද්ධ පද ඔස්සේ අපිට ලෝකෝත්තරත්වයේ තේරුම් ගන්න බෑ. දැන් ඒකම තේරෙනනේ විරුද්ධයි. විරුද්ධ පදයක් ඔස්සේ කොහොමද ලෝකේ තේරුම් ගන්න අපි? ඉතින් ලෝක විෂය ඉක්මවා යා යුතුයි. ලෝක විෂය කියලා කියන්නේ මේ ඉන්ද්‍රිය සාපේක්ෂිත ඉන්ද්‍රිය දැනුම. ලෝක විෂය මේ ලෝක විෂය මේ ඉන්ද්‍රිය දැනුම ඉක්මවා යා යුතුයි. එින් අදහස් වෙන වචන ඉක්මවා යන කෙනෙක්, සිත ඉක්මවා යන කෙනෙක්, රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ සියල්ලම ඉක්මවා යන කෙනෙක්, ඉන්ද්‍රිය විෂය ඉක්මවා යන කෙනෙක්. බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මය ලෝකය තුල නැහැ. ලෝකෙ කොහෙවත්වත් නැහැ පිළිතුනේ බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මය. ඒක තියෙන ලෝකෝත්තරව. ඒ ලෝකෝත්තර බවට පත් වෙච්ච මිනිස්සු මේ ලෝකයේ තුල ඉන්නවා. හැබැයි දර්ශනය ලෝකෝත්තරයි. ලෝකයේ තුල ජීවත් වුණාට දර්ශනය ලෝකෝත්තරයි. ඒතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලෝකේ නෑ. ලෝකෝත්තරව පවතින්නේ. කොහොමද මේ ලෝකෝත්තර ධර්මය තේරුම් කරගන්නේ ලෝකයේ ඉඳගෙන? ලෝකය අත්හරින්න වෙනවා. ලෝකය අත්හරින්න වෙනවා ලෝකෝත්තර ධර්මය අඳුනගන්න. කාලය ඉක්මවන්න වෙනවා අකාලික ධර්මය අඳුනගන්න. දැන් සාමාන්‍යයෙන් අපි අපේ බෞද්ධ පින්නතුන්ගෙන් අහලා බැලුවොත් ඔබට ජීවිතේ වඩා වැදගත්ම නিত্য සුඛ ආත්මද අනිත්‍ය දුක්ඛ අනාත්මද වඩා වැදගත්, වඩා සමීප, තමන් ගොඩක් අග යන්නේ, ගරු කරන්නේ නিত্য සුඛ ආත්මවලටද අනිත්‍ය දුක්ඛ අනාත්මවලටද? ඇත්තටම කොමකටද ඔබ ගරු කරන්නේ? නිට්ටයයි සුඛයි ආත්මයි කියන දෙයටද, අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන දෙයට? අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එකට. ඒකට තමයි කියන්නේ ඔව් ඒක තමයි බෞද්ධයන්ගේ ස්වභාවය. ඒත් ඔබ අහලා නැද්ද නිර්වාණ ධාතුව නිට්ටයයි මංගලයි පරම සුන්දරයි සදාකාලිකයි කියලා අහන්නේ? ඔය පින් වාක්‍ය අහලා නැද්ද? පන්සලට ගියාම දන් දුන්නාම නিত্য මංගල පරම සුන්දර වූ ඒ අමා මහ නිර්වාණ ධාතුවේ සැනසීමට මේ දාන පුණ්‍ය කර්මයේ හේතු වාසනා වේවායි සිතා චිත්ත ප්‍රීතිය යුක්ත පින් අනුමෝදන් විය යුතුයි කියලා අහලා නැද්ද? ඒත් ඉතින් ඇයි ඉතින් අපි අය මේ නිත්‍ය මංගල පරම සුන්දර දෙයට කැමති නැත්තේ? මම නම් කැමති අනිත්‍ය දුක්ඛ අනාත්ම වලට නෙමෙයි. මං කැමති නිත්‍ය සුඛ ආත්ම වලට. නිත්‍ය සුඛ ආත්මයේ තියෙන නිර්වාණ ධාතුව. මතක තියාගන්න. නিত্য භාවයේ තියෙන නිර්වාණය. සුඛ භාවයේ තියෙන නිර්වාණය. මංගල භාවයේ තියෙන ගුණේ තියෙන නිර්වාණය. සතුටින් ජීවත් වෙනෝ නিত্য සුඛ ආත්මගත කෙනා. දුකින් ජීවත් වෙනෝ අනිත්‍ය දුක්ඛ අනාත්මගත කෙනා. අනිත්‍ය දුක්ඛ අනාත්ම තියෙන ලෝකයේ. අනිත්‍ය වෙන්නේ ලෝකේ දේවල්. මේ මහ පොළොවේ සතර මහා භූතයන්ගේ ධර්ම වලින් හැදිච්ච දේ තමයි ඔන්න අනිත්‍ය. දුක වෙන්නේ ලෝකයේ දේවල්. අනාත්ම බවට පත් වෙන්නේ තමන් කැමැති පරිදි නොපවතින බවට පත්වන්නේ, වෙනස් වෙන්නේ ලෝකයේ දේවල්. ලෝකෝත්තරව කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ. කිසි දෙයක් කැඩෙන්නේ නෙවෙයි. නිත්‍යයි, මංගලයි, පරම සුන්දරයි. ආත්ම සදාකාලික. නිර්වාණ ධාතුවට පත් වෙන කෙනෙක් මැරෙන්නේ නැහැ. ධම්පද ගාථාවේ කියන්නේ අප්‍රමාදෝ අමත පදම් ප්‍රමාදෝ මච්චනෝ අප්‍රමත්තා නමී යන්ති. අප්‍රමාදී කෙනා මැරෙන්නේ නැහැ. අප්‍රමාදී කෙනා මැරෙන්නේ නැහැ. දැන් ඉතින් හොඳ මොකක්ද? අනිත්‍යයි දුක්ඛයි අනාත්මයිද හොඳ, නිට්ටයයි සුඛයි ආත්මද හොඳ? ඉතින් මේ රටේ අය මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අතහැරලා නිට්ට සුඛ ආත්ම ලැබුවොත් ගත්තොත් ඒගොල්ලෝ සියලු දෙනාම මාර්ගඵලලාභීන් බවට පත් වෙනවා. සිද්ධාර්ථ කුමාරය හෙව්වේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නොවේ. ඔහු හෙව්වේ නිට්ට සුඛ දෙයක්. සිද්ධාර්ථ කුමාරයා රජගේ දාලගේ දුක් විඳින්න නෙමෙයි, සැප හොයන්න. මතක තියාගන්න, සිද්ධාර්ථ කුමාරයා රජමාලිගාව දාලගේ සැප හොයන්න. නමුත් අපි දුප්පත් මිනිස්සුනේ. අපි රජ සැප විඳලා නැති හින්දා අපි කවුරුත් දන්නේ රජමාලිගාවක් ඇතුලේ තියෙන දුක. තේරුණාද? රජමාලිගාවක් ඇතුලේ තියෙන දුක. ඒ රජමාලිගාවල් වල ස්වරූපයකින් ඉන්න පොඩ්ඩක් ඒ රජවරුන්ගේ පුතු ඉන්නවනේ. ඒ පුතුන්ගෙන් පොඩ්ඩක් අහලා බලන්න ඒ පුතුන්ට තියෙන ප්‍රශ්න. ඒක ප්‍රඥාවක් නෑ ලුගුවට තේරුම් ගන්න. නමුත් ඒතර සිද්ධාර්ථ කුමාරයා වැනි උත්තමයෙකුට මහා ප්‍රඥාවක් තිබුණා මේක තේරුම් ගන්න. ඒ නිසා අපි කියන්නේ සිද්ධාර්ථ කුමාරයා අතහැරලා ගියේ සැප නෙමෙයි. සිද්ධාර්ථ කුමාරය අතහැරලා ගියේ දුක. දැන් ඔයත් උදිහත් බලාගෙන ඉඳලා ඔය අසල්වාසී කෙනෙක් හරි ගෙදර වැඩ කරන කෙනා හරි කල්පනා කරනවා ඇති මෙච්චර සැප තියෙද්දි දාලා ගිහින් භාවනා කරනවා කියලා. ඈ මේ කන්න බොන්න තියෙනවා, ඒ මොහොතට මෙට්ට පොට්ට පහසුකම් තියෙනවා, යාන වාහන තියෙනවා, මෙහෙම දාලා බලන්න මේ සැප සම්පත් දාලා යනවනේ භාවනා කරන්න. නමුත් ඒගොල්ලෝ දන්නේ නැහැ මේ අපි දාලා යන්නේ දුක කියලා. තේරුණනේ? දැන් ඔයගොල්ලෝ ඇත්තත් ගෙදර තියෙන ওই තියෙන දේවල් ටික අතහැරලා දාලා සප පහසුකම් ටික අතහැරලා දාලායි කියලා පෙවුනට ඇත්තෙම ඔබ අතහැරලා දාලා ආවේ දුක. කනස්සල්ල පීඩා ඔබ අතහැරලා දාලා. ඒ නිසා සිද්ධාර්ථ කුමාරයා ඈ සප අතහැරලා දාලා ගියයි කියලා මීට පස්සේ කියන්න එපා. ලෝක ඔක්කොම අනිත් පැත්තට තේරුම් ගන්න තියෙනවා. දුක යන්තරලා දාලා සෙව්වේ සෙව්වේ නිවීම. නිවීම කියන්නේ මොකක්ද? සැප. නිවීම කියන්නේ සැප. ප්‍රණීත බවක් සෙව්වේ. ඒ සොයා යන ගමනේ නිතැතිම අනිවාර්යයෙන්ම අත්විඳින්න සිද්ධ වෙන දේවල් ටික අත්විඳින්න සිද්ධ වුණා. තමයි ස්වභාවය. ඒ දුෂ්කරතාවය නිදෙන්න සිද්ධ වුණා. ලෙඩ වුණා, කායික පීඩාවෙන්ද, වේදනාවෙන්ද, ශරීරේ කෙට්ටු වුණා, වැහැරුණා. නමුත් වර්ෂයකට කවමදාකවත් මොනම විදියකවත් හිතලා හිතාගන්න බැරි දෙයක් ලෝකේ නිර්මාණය වුණා, නිර්මාණය කළා. ලෝතුරා බුදු කෙනෙක්ගේ ඒ අවබෝධයේ ආශ්චර්යය. අපි කල්යාණ මිත්‍රත්වයේ ඇති නිසා අපි මේක තේරුම් ගත්තා. කල්යාණ මිත්‍රත්වයේ නොතිබෙන්න අපිට කොච්චර දේවල් එපා වුණත්, කොච්චර විදියට කලකිරුණත්, කොච්චර දේවල් වලට ආස නැතුව හිටියත් නිවන් ධර්මයේ තේරුම් ගන්න බෑ. අපි අය කියන මේ ආසාව නිසා තමයි අපිට මේක තේරුම් ගන්න බැරි කියලා, ඒක බොරු. ආසාව නැති උනයි කියලා නිවන් දකින්න බෑ. ආසාව නැති උනයි කියලා නිවන් දකින්න බෑ. නිවන් දකින්න ආසාවක් තිබුණයි කියලා නිවන් දකින්නත් බෑ. එන රජ වෙන්න හැමෝටම ආසාව තියෙනවා. රජ වෙන්න පුළුවන්. ලොකුවට පෝසත් වෙන්න හැමෝටම ආසාව තියෙයි. පෝසත් වෙන්න පුළුවන්. එහෙම තිබුණයි කියලා නෑ. ක්‍රමයක් තියෙනවා. පායක් තියෙනවා. ඒ ක්‍රමවේදය, ඒ යතුර තමන් ලබන්න ඕන. එහෙම නැතුව තමන්ට ඒ විෂය තමන්ට සම්බන්ධ කරගන්න බෑ. ලොකුම දෝෂය තමයි ඔබ මේ වෙනකොට ධර්මයේ දන්නවයි කියලා හිතාගෙන ඉන්නවනම්. දන්න ටික ධර්මයේ කියලා හිතාගෙන ඉන්නවනම්. මම මේ ඉන්නේ සත්‍ය තුලේ කියලා හිතාගෙන ඉන්නවනම් ඔබට ඒක ලොකු දෝෂයක්. ඔබේ ගමන් මඟ වර්ධනය කරගන්න එක බාධාවක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබ කල්පනා කරන්න ඕනේ, මේ දන්න ටික අල්පයි, ඒ දන්න ටිකත් ප්‍රත්‍යක්ෂ නැහැ. මම මේට වඩා දෙයක් දැනගන්න ඕනේ, කල්පනා කරන්න ඕනේ, වටහා ගන්න ඕනේ කියන කල්පනා. නමුත් ස්වභාවය තමයි තමන් දන්න දැනුමේ දැඩි වෙන ස්වභාවය, පදපරම භාවය. කියන්නේ දන්න ටිකයි ඒ දන්න ටිකෙන් පුදුම විදියට මත් වෙනවා. දැන් අය සමහර අය ඉන්නනේ බොහොම පොඩි දෙයක් තියෙන්නේ. ඒ වුණාට පාරේ නිකන් ඇවිදගෙන යනවා නේද, ලොකු පෝසතෙක් වගේ. නේ? නිකන් අමෝද පෝසත් පාට් එකක් වෙන්නනවා. ඈ? හරි හරි පුදුම දේවල්. ඒ ඒක හැදේ. ඒ නිසා දන්න ඒ පොඩි දේ හරි තදින් ග්‍රහණය කරගත්තාම ඒක යාට ලොකුම දේ බවට පත් වෙනවා. ඒ නිසා පදපරම වෙන්න එපා. මේ දන්න දේවල් ටිකේ එල්ලෙන්න එපා. ඒ දන්න ටික අතහරින්න, නොදන්න ටිකක් අපි ළඟා කරගන්න. අර සුනීතට කතා කරන්නේ, සුනීත ඔය කුණු කද බිමින්දිය. සුනීත එව ඒ වෙනකොට බුදුහාමුදුරුව වඩිනකොට සුනීත කුණු කද බිමින්දියල කානුවට බැහැලා වැඳගෙන හිටියේ. ඒ සාමාන්‍ය අඩු කුලේ අය, එහෙම නැත්නම් කසල සෝදක අය, ඒ වගේ විශිෂ්ට කෙනෙක් කෙනකොට, කුලවන්තයෙක් කෙනකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? පාරෙන් එහාට ගිහිල්ලා වැඳගෙන ඉන්න ඕන අර කුලත්ති කෙනා යනකම්. ඉතින් ඒ කුලවන්තය අතර බුදුරජාණන් වහන්සේට තිබුණේ ආම ඉහළ තැනක්. ඒ නිසා මෙයා අනිවාර්ය වෙනකොට, එයා ඒ වෙනකොට කුණුගඳ බිමින් කියලා පාරේ කානුවටත් බැහැලා වැඳගෙන හිටියේ. ඒ වැඳගෙන ඉන්න කුණුගඳ බිමින් තියපු සුනීතට කියනවා බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා, සුනීත ඔය කුණුගඳ බිමින් තියන. සුනීත කල්පනා කරන, මගේ කරේ කුණු කඳක් නෑ, මට කුණු කඳ බිමින් තියන්න කියනවා. මගේ කරේ කුණු කඳක් නෑ, කුණු කඳ බිමින් තියන්න කියනවා. මොකද්ද මේ? ඒ වගේ පින්නතුනේ වැයත්තන්නත් ඇත්තෙම කියයි බුදුහාඳුරෝ වැඩම කරොත් පින්නතුනේ කුණු කඳ බිමින් තියන කරාත ගාල බලන්නේ කොහේද කුණු කඳක් තියෙන්නේ මට බිමින් තියන. එතකොට අහුවේ තමයි කුණු කඳ. කුණු කඳ බිමින් තියන. කල්පනා කළා මේ මගේ හිතේ තියෙන කුණු කඳ තමයි මේ බිමින් තියන්න කිව්වේ. අර කුණු කඳ තිබ්බා වගේ මේ කුණු කඳත් තිබ්බා බිමින්. ඒ කුණු කඳත් තියලා අර කුණු කඳවල් දෙකම තියලා සුනීත යනවා බුදුරජාණන් වහන්සේගේ පසුපස. සුනීත කසල සෝදකයෙක් කියලා යායේ කුණු කඳවල් දෙකම බිමින් තිබ්බා. එකක් කෙලෙස් කුණු කඳ, අනිත් එක නගරේ කුණු කඳ. ඒ දෙකම බිමින් තිබ්බා. නමුත් ඔය ඇත්තෝ තාම ගෙදර කුණුත් අදිනවා, හිතේ කුණුත් අදිනවා, දෙකම අද ඇද ඉන්නවා. ඒ නිසා ඔබටත් කියන්න තියෙන්නේ ඔය කුණු කඳ බිමින් තියන්න. ගඳ ගහනවනේ බිමින් තියන්න. අඟුලිමාල නතර වෙලා සිටියේ අසිරිමත් මිනිස්සෙක්, ආශ්චර්යමත් කෙනෙක්. කවුද මේ මිනිස්සයා කියන විමසිල්ලෙන් තමයි බලාගෙන හිටියේ. නතර වෙලාම ඉද්දි මෙයාව පාලනයට ගන්න ඕන කියලා අදහසින් ඔහොම නතර වෙන්න කියලා සරපරුස වචනයකින් කියන්නේ නැති. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වැඩම කරමින් කියනවා, අඟුලිමාල ඔබ නතර වෙන්න, මා නතර වෙලයි සිටින්නේ. අද කාලේ මෙවැනි බණක් අපි කිව්වොත් අපිට පිස්සුයි කියනවා, අපිට අපබ්‍රංශයි කියනවා, ඔළුව හොඳ නැහැ කිව කියන්නේ ඉතින්. ලෝකේ චින්තනය ගලාගෙන යන ක්‍රමවේදයට නෙමෙයි මේ ලෝකෝත්තර චින්තනය ගලා යන්නේ, වෙනස් විදිහකට. නතර වෙච්ච අඟුලිමාල කල්පනා කරනවා, මම නතර වෙලයි සිටින්නේ, ඔබයි යන්නේ, ඔබයි වඩින්නේ. ඒක සර වචන වලින් කියන්නේ නැති, මම සර වචන පාවිච්චි කරන්නේ. ඔබයි යන්නේ, මමයි නතර වෙලා ඉන්නේ. නෑ නෑ, ඔබයි නතර වෙන්න ඕන, මම නතර වෙලයි සිටින්නේ. යා කල්පනා කළා කොහෙද දුවන්නේ කියලා. බලනකොට මේ හිත වේගෙන් දුවනවා. හිත නතර වෙලා නෑ. එහෙමයි ස්වාමීනි, මන් දුවනවා, මම නතර වුණත් දුවනවා. ඔබත් නතර වුණත් දුවන කෙනෙක් නෙමෙයි. ඇඳෙහි සැත වෙලා හිටියත් දුවන කෙනෙක්ද නැද්ද? දුවනවා. කුටුවේ වාඩි වෙලා හිටියත් දුවනවා. මෙතන වාඩි වෙලා හිටියත් දුවනවා. අඟුලිමාල උතන ඉන්නවා. ඉතින් ඔබට කියන්න වෙන්නේ දුවන්න එපා, නතර වෙන්න. දුවන්න එපා, නතර වෙන්න. අවබෝධය කියලා දෙයක් වන්න එපා. තමන්ගේ හිතේ පිරිසුදුකම උදා වෙනවත් සමගම ඇති කර ගන්න තරමට තමන්ගේ හිත පිරිසුදු වෙනවා. එච්චරයි. එහෙම නැතුව වෙන දෙයක් අපේක්ෂා කළ යුතු නෑ, බලාපොරොත්තු විය යුතු නෑ. මොකද ධර්ම සංකාරයක් ඇති කරගන්න එපා. ඒකක් බාධාවක්. මාර්ගඵලයක් අපේක්ෂා කළොත් ඒකත් ලෞකිකත්වයට වැටෙනවා. ඔබට මා කියු දෙය පැහැදිලිද? මාර්ගඵලයක් අපේක්ෂා කළොත් ඒකත් අනවබෝධයට සහ ලෞකිකත්වයට හේතු වෙනවා. එතකොට මාර්ගඵලයක් අවබෝධ කරගන්නේ අපේක්ෂාවෙන් තොරව. ධර්ම සංඛාරයකට වැටෙන්නත් හොඳ නෑ. මේ ලෝකයේ ඕනම තැනකට බොරුවක් කිරීමේ හැකියාව තියෙනවා. බොරු කරන්න බැරි එකම එක තැන එකම එකේන තමයි තමන්ගේ සිත. ලෝක කාට බොරු කළත් සිතට බොරු කරන්න බෑ. සිත හොඳටම හොඳ දේ දන්නවා, හිත හොඳටම නරක දේද දන්නවා. ඔබේ හොඳ, ඔබේ නරක, ඔබේ මව්පියෝ හෝ අසල්වාසීන් හෝ වෙන කෙනෙක් නෙමෙයි දන්නේ, ඔබමයි. ඒකෙන් විඳවන්නේ ඔබමයි. ඔබ හොඳයි නම් ඒකෙන් සතුටු ජීවත් වෙන්නේ ඔබමයි. ඔබ නරක නම් ඒකෙන් දුකින් ජීවත් වෙන්නේ ඔබමයි. ඔබ හොඳ වැඩක් කරන විට ඒ හොඳ බව දන්නේත් ඔබමයි. ඔබ නරක වැඩක් කරන විට ඒ හොඳ බව, නරක බව දන්නේත් ඔබමයි. දැන් මේ වචන ගලාගෙන යන දේශනාවක් ප්‍රයත්නෙනවා. මේ වචන වලට පරිබාහිර ධර්මය ගලාගෙන යනවා. කෙනෙක් මේ වචන අල්ල ගන්නෝ, කෙනෙක් මේ වචන වලින් පරිබාහිරව තියෙන ධර්මය ස්පර්ශ කරනවා. සේවනානේ ලනුව දෙන්නේ ලනුව කන්න නෙමෙයි, ලනුවේ එල්ලිලා ගොඩේ තරණ ලනු එල්ලිලා ගොඩේ පාලමක් දාන්නේ පාලමේ පදිංචි වෙන්න නෙමෙයි, පාලමෙන් එගොඩ වෙන්න. ඔරුවක් දෙන්නේ ඒක කර තියාගෙන යන්න බදාගෙන ඉන්න නෙමෙයි, ඔරුවෙන් එගොඩ වෙන්න. මේ වචන කියන්නේ පාලමක්, මේ වචන කියන්නේ ඔරුවක්, මේ වචන කියන්නේ කෙනෙකුට ගොඩ එන්න තියෙන ලනුවක්. ඉතින් මේ ලනුව කන්න එපා, වලදන්න එපා, අනුභව කරන්න එපා. ලනු කනවා කියලා කියන්නත් තියෙන්නේ. ඒ නිසා ලනුව කන්න එපා, ලනුව එල්ලිලා ගොඩට එන්න. දැන් ලනු කාලා හැමතැනම නේද? මේ තේල් ලනු කන්න ඕනේ. ලනු කන්න එපා, එල්ලිලා ගොඩේ. ලනුව කෑවොත් දිරවන්නේ නැහැ. ඒකයි ස්වභාවය. මේකට මේ වචන අල්ලගෙන ලනු කාලා දිරවන්නේ නැතුව හිර වෙලා කෑ ගන්නවා නේද? ඕක කොහොම නෙමේ හරමයි, මේක මෙහෙම නෙමේ මෙහෙමයි, ඒක එතන එහෙම නෙමේ කියලා තියෙන මෙහෙමයි. ඔබ වහන්සේ මේ නිත්‍ය සුඛාත්ම හොඳයි කියන එකද බුද්ධාගම? බුද්ධාගම කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නේද? ඔබ වහන්සේ සම්පූර්ණ රෝන් ගිහිල්ලා නේද කියලා ඔන්න ලනුව කාලා මට බයිනවා. තේරුණාද? දැන් මම මේ කතා කරේ කොච්චර උත්තරීතර වටේ දෙයක්ද, තරම් ශ්‍රේෂ්ඨ කාරණයක්ද. ඒ තුල එළිලා ගොඩාකු වෙනා කියනවා හරි සාන්තයි, හරි ප්‍රණීතයි. ඇත්ත තමයි. නিত্য තියෙන්නේ ධර්මයේ, සුඛ තියෙන්නේ ධර්මයේ, ආත්ම භවක් දැනෙන්නේ, සදාකාලික භවක් දැනෙන්නේ ධර්මයට පත් වුණාට පස්සේ. මේ ලෝකේ අපි ගන්න ඕන, වැළඳ ගන්න ඕන මේ නিত্য සුඛ ආත්මය, මේ හොයන්න ඕන නিত্য සුඛ ආත්මය, ඒක තමයි නිර්වාණ ගවේෂණය කියලා කියන්නේ. අමරණීය ධර්මය, නොමරණ ධර්මය, නিত্য මංගල පරම සුන්දර ඒතං සන්තං ඒතං පනීතං, ඒක සාන්ත, ඒක ප්‍රණීතයි. එතකොට ලංකාවේ බෞද්ධ ඔක්කොටම වැරදිලා නැද්ද? වැරදිලා. ලංකාවේ බෞද්ධ හොයන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒත් නිවන් දකින කෙනෙක් හොයන්න ඕන නিত্য සුඛ ආත්ම. දැන් මේක දිරවයිද මේ ලනුව? දිරවන්නේ නැහැ. මේක කෑවොත් වවාර ගන්න බෑ. හැබැයි මේක එල්ලුනොත් ඔබට ගොඩට යන්න පුළුවන්. දැන් මං අහන මං දේශනා කළේ වරදක්ද? අසත්‍යයක්ද? දුක තියෙන්නේ කොහෙද කියලා මට කියන්නේ? ලෝකෝත්තරවද ලෝකයේද? ලෝකේ දුක තියෙන්නේ ලෝකෝත්තර කොහෙද දුක? මේ අනාත්ම ස්වභාවයටපත් වෙන්නේ ලෝකයයි. මේ අනිත්‍ය ස්වභාවයටපත් වෙන්නේ ලෝකයයි. ඉතින් ඒ නිසා ඒ පවතින දෙයකටනේ මේ ලෝකේ අය අනිත්‍යයි කියලා කියන්නේ. දැන් ඔක ලෝකෝත්තර බුදුරජාණන් වහන්සේගේ නිර්වචනයට අනුව අනිත්‍යතාවයක් තියෙනව අල්ලා නොගැනීම, නිට්ටය කර නොගැනීම කියන ස්වභාවය. නමුත් ලෝක සම්මතයෙන් අනිත්‍යයි කියලා කියන්නේ කැඩෙනවා, බිඳෙනවා, මැරෙනවා, වෙනස් වෙනවා. ඒකට තමයි අනිත්‍යයි කියලා කියන්නේ. එහෙමනම් ඒ අනිත්‍යතාවය සිදු වෙන්නේ ලෝකේ. බුදුරජාණන් වහන්සේ වෙනෝම නිර්වචන කළානේ. නිර්වචන ලබා දෙන බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණයයි කියලා මම කියන්නේ මෙන්න මේ වගේ අයට කියලා ධම්මපදේ ගාථාව කියනවානේ. එතකොට බ්‍රාහ්මණයයි කියලා ලෝකේ යම් පදනමක් තිබුණා ශ්‍රේෂ්ඨයි කියලා. ඒ ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා මා කියන්නේ මෙන්න මේ අයට, ලෝභ ද්වේෂ මෝහ නැති අයට මම ශ්‍රේෂ්ඨයි කියලා කියනවා. කාලේක්ම වූ අයට මම ශ්‍රේෂ්ඨයි කියලා කියනවා. අම්මා තාත්තා දෙන්න ශ්‍රේෂ්ඨයි කියලා කියනවා කියලා නිර්වචනයක් ලබා දුන්නා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලබා දුන්නේ ලෝකයේ තිබුණු දෙයට නිවැරදි නිර්වචනය. ප්‍රත්‍යක්ෂතාවයෙන් පූර්ණත්වයටපත් වෙනවා. ප්‍රායෝගිකත්වයෙන් පූර්ණත්වයටපත් වෙනවා. තමන් සිතින් එතෙන්ට ලං වෙලා ඒ ධර්මයේ මෙනෙහි කරලා අවබෝධ කරගන්න ඕන. ඔබට හසු වෙනවද මේ වචන වලින් තොර වූ ගලා යන ධර්මය? මේ ස්වාමීන් වහන්සේගේ දේශනාව ගමන් කරන්දී වචන වලින් තොර වූ ගලා යන ධර්මය ඔබට හමු වෙනවද, හසු වෙනවද? අන්න එයට ඇහුම්කන් දීමයි ධර්මයට ඇහුම්කන් දීම කියලා කියන්නේ. එයට හුඟම් දීමයි ධර්මයට හුඟම් දීම කියලා කියන්නේ. එයාට වචනවල තර්ක නැහැ. ඒ වචනවලින් ගලා යන ධර්මයේ තුලයි තමන්ගේ ධර්මයේ තියෙන තමන්ගේ ගුණය වැඩෙන්නේ. පිරිසුදු වීම පිණිස, තමන්ගේ මනස පවිත්‍ර වීම පිණිසයි ධර්මයේ තියෙන්නේ. දිට්ඨි විසුද්ධිය පිණිස, දෘෂ්ටි නැති කර ගැනීම පිණිස. දෘෂ්ටි නැති කර ගැනීම පිණිස. ඒ නිසා නතරවන්න හුණු කඳ බිමින් තබන්න. නතරවන්න හුණු කඳ බිමින් තබන්න. අන්න බුදු සම්දරගෙන් පස්සේ යන්න. පුටුරේ හිටියත් දුවදුවා, පුටුරේ හිටියත් හුණු ගඳ කරේ තියාගෙන ඉන්නවා, අලෝඩ තියාගෙන ඉන්නවා. මෙහාටත් එනවා ගඳ. පිටින්නම් නේද අපි ඊටාම පවිත්‍ර වෙලා පිරිසුදු වෙලා පොලිෂ් කරලා යතු ගාලා පේන්ට් කරලා ගෙනාවේ නේද? ඊළාට ගුණකද කරේ තියන් ආවා. ලැජ්ජ නැද්ද ඔබ තියාගෙන ඉන්න විශ් කරලා දාන්න. හා අතීත ඉස්සරහා තියෙන පිටිපස්සේ තියෙන කුණු කඳේ කුණු කූඩේ අනාගතය ඉස්සරහා පැත්තේ තියෙන කුණු කූඩේ කදනේ කද දෙපැත්තටනේ තියෙන. මැද වර්තමානයේ පොල්ලෙන් මෙයා කර තියාගෙන ඉන්න අතීතය සහ අනාගතය කියන කුණු කූඩේ. එතකොට නිතරම එයාව ඕනම කෙනෙක්ගේ ජීවිතේ ගලාගෙන යන්නේ අතීතය අනාගතය සම්බන්ධ වෙමින්. තේරුණාද? අතීතය අනාගතයයි සම්බන්ධ කරගත්ත තැන, කර තියාගත්ත තැන වර්තමානයේ සැකසීලා තියෙනවා. එක අඩියක් තියන්න බෑ අපිට අතීතයෙන් තොරව, අනාගතයෙන් තොරව. පුළුවන්ද? එක සිතුවිල්ලක් මා හදන්න පුළුවන් අතීතයෙන් තොරව, අනාගතයෙන් තොරව. බෑ. ඒක සම්පූර්ණයෙන්ම අයිති වෙන්නේ අතීතයට හා අනාගතයට. වර්තමානෙ මුකුත් නැහැ. නමුත් ඒක සම්බන්ධ කරන තැන තමයි වර්තමානයේ හැදෙන්නේ. ඒ කියන්නේ කර තියාගන්න තැන. තේරුණානේ? කර තියාගන්න තැන. මේක ඊටාම වේගෙන් දකින මහා ගුණයක් තිබුණා අර පොඩි දරුවගේ අවුරුදු 7 දරුවා. ඇයි ඒගොල්ලන්ට තිබුණ ඥානය ඔබට නැත්තේ? එතකොට කිය ඒගොල්ලෝ පාරමිතා පුරලා හරෙන්නේ නැහැ. පාරමිතා පුරලා තමයි මේ සියලු දෙනා. අපිට බැරි කම නැහැ. අපි වගේම අය තමයි ඒ. අපිට වගේම ඉන්ද්‍රියන් හයක් සහ කල්පනා ශක්තියක් තිබුණා. මීට වැඩි දෙයක් තිබුණේ නැහැ ඒගොල්ලන්ට. එයාටත් තිබුණත් මේ මහන්සි වුණා. එකම ලක්ෂණය තමයි මේ කියන දේ තේරුම් ගන්න මහන්සි වුණා. කුණු කඳ බිමින් තියන දැනුත් ඔබ අතීතය අනාගතයයි වර්තමානයේ සිට කර තියාගෙන ඇති. තමන්ගේ මනසෙන්, තමන්ගේ ප්‍රඥාවෙන්, තමන්ගේ දෘෂ්ටියෙන් ඈත් කරලා බලන්න. කුණු කඳ පැත්තකින් තියලා නැගිටලා බලන්න මොන තරම් සැහැල්ලුද කියලා. මොනවද කුණු කඳේ තියෙන්නේ? කෙලස් වලින් කියන්න ගියොත් 1500ද 2000ද ලක්ෂයක්ද කෝටියක්ද කියන්න වෙන. ඔන්න ඔය කෙලස් 1500ෙන් කෙටි කරලා පැහැදිලි කරලා තියෙන්නේ. ඒත් නැත්තම් කෙලස් වල සීමාවල් නැහැනේ. කෙලස් වල ස්වභාවයේ සීමාවක් නැහැ. ප්‍රධාන වශයෙන් ලෝභ, ද්වේෂ, මෝහ කියලා බෙදුවට කෙලස් වල ප්‍රභේදන සීමාවක් නැහැ. දැන් උදාහරණයක් වශයෙන් ප්‍රධාන වශයෙන් ගත්තාම වර්ණ හතරයි. වර්ණ හතරේ ලෝකෙ මේ වෙනකොට වර්ණ දසලක්ෂයක් නිර්මාණය කරලා තියෙනවා. තවත් නිර්මාණය කරන්න පුළුවන්. ඒක සීමාවක් නැහැ. තේරුණානේ? සීමාවක් නැහැ. ඒතකොට ප්‍රධාන වශයෙන් මේ ලෝභ, දේශ, මෝහ කියන අකුසල ධර්ම තුනෙන් නිර්මාණය වෙන කෙලස් ස්වરૂප සීමාවක් නැහැ. ඒ කුණු තමයි කර තියාගෙන යන්නේ මිනිස්සු. ඕනම පීඩනයක් ඇති තැනක බලන්න ලෝභය, ද්වේෂය, මෝහය එතන ක්‍රියාත්මකයි. ඕනම පීඩනයක් ඇති තැන ලෝභය, ද්වේෂය, මෝහය ක්‍රියාත්මකයි. ඒ නිසා ඔබ තේරුම් කරගන්න ඔබේ කුණු කද නිමිතිය. බුදුහාමුදුරුවෝ පස්සෙන් කුණු කඳ කරේ තියාගෙන යන්න බෑ. ඈ බුදුහාමුදුරුවන්ට ඒ විතරක් නෙමෙයි, අපේ අය ගිහිල්ලා සිල් සමාදන් වෙන්න ගිහිල්ලා මොකද කියන්නේ? මාගේ සිත, කය, වචනේ පූජා කරමි, පූජා වේවා කියන බුදුහාමුදුරුවන්ට ගන්ධස්කාරී ඉන්න බැරුවා කියලා. ඇයි? හරි පිරිසුදු මලක් වගේ හිතක් නෙමෙයි පූජා කරන්නේ. ඈ නහය වහගනේ හප්පච්චි ගදීමේ ඕක මේ ගිනින් දාන වෙනකොට හරි බුදුහාමුදුරන්ට පූජ කරන්න පුළුවන් ඔබ සත්‍ය අවබෝධයෙන් පුබුදුවාගත්ත සිතක් මාර්ගඵල සිතක් ගන්න පූජ කරන්න පුළුවන් බුදුහාමුදුර බොහොම සතුටින් ඒක මලක් වගේ බාර ගනී ඒත් මේ ගඳ ගන්න හිත ඈ බාරගන්නේ දැන් අපි අර පැත්තේ හිටියා ගොළු ළමේ කෙලියා යන කෙනෙක් පාරේ යනකොට කවුරු හරි එයා කෙල බේරි බේරි කිලුට ඇඳුමක් ඇඳගෙන ආ අයියා අයියා ඔහොම ඉන්නේ කියලා දුවන පස්සේ කොළු ගැටව ටික දුවන එතකොට දාලා නමුත් ලස්සන ගේනවා මේ කිව්වනගේ වහියා අයියා පොඩ්ඩක් ඉන්නේ කියලා නතර වෙනවනේ අර ඒක ඇදෙක් කෙනෙක් නිසා දුවනෝ ඉතින් ඒ නිසා ඔබේ හිතත් අපවිත්‍ර නම් පිරිසුදු නැත්නම් බුදුහාමුදුරු ළඟ තිබ්බාම ඒක බාර ගන්න ඒක දුන්න කාට දුන්නත් එයා කියනවා අපච්චී මේ ගඳ ගන්න හිත. ලෝභයෙන් ද්වේෂයෙන් මොහෙන් පිරිච්ච හිතක් මේ ගඳ ගන්න හිතක් මේ හිතකට බෑ මේකේ. ඒ නිසා පූජ කරන්න පුළුවන් මන්ටමට හදා ගන්න හිත. ඔබ හොඳටම බලන්න බුදුහාමුදුරන්ගේ ඉස්සරහ තියන්න පුළුවන් මට්ටමට මගේ හිත මම පවිත්‍ර කරලා තියනවාද කියලා පිරිසුදු කරලා තියනවාද කියලා පවිත්‍ර කරනවායි කියලා කියන්නේ මේ ලෝක සම්මත විදියෙන් හොඳයි කියන වැඩපිළිවෙළවල් කොටසක් කළාටම නෙමෙයි ගොඩාක් අය හොඳයි කියන වැඩපිළිවෙළවල් වල ඉන්නෝ වහගෙන අර බලල් බෙට්ට වැලි වලින් වහන්න වමනේ හරි කාට හරි ගියාම හොස් ගාලා වහන වැලි ටිකකින් බැලුව වැල්මට මොකුත් නැහැ හරි පිවිතුරුයි පවිත්‍රයි පෑගිච්ච ගමන් අරක ඇවිස්සෙනවා දායක සභාවේ සභාපති දායක සභාවේ ලේකම් දායක සභාවේ භාණ්ඩාගාරික ඇවිස්සීච්ච ගමන් බෝම්බයක් හාමුදුරුවන්ටත් දැනලා නඩුත් දාලා ප්‍රශ්නත් ඇති කරලා අවුලුත් හදලා එතන යනවා එහෙම නැද්ද අපි අත්දැකීමෙන් මේව දන්නවා මේ අද වැන්ද හාමුදුරුවන්ට කකුල් දෙක අල්ලන් හෙට නඩු දානවා හෙට ප්‍රශ්න දානවා එහෙම තියෙනවා හාමුදුරුවන්ට ගැටලු ඇති කරලා තියෙනවා මම කල්පනා කරලා තියෙනවා මේ මිනිස්සු මා පුදුම මිනිස් වර්ගයේ නේද ඉන්නේ කොහෙද මේ යහපත තියෙන්නේ කොහෙද මේ ආරවුල් සංසිඳුණු තැන තියෙන්නේ කොහොමද මේ නොසන්සුන්කම මිනිස්සුන්ගෙන් දුරලන්නේ එනිසා වහගත්ත කෙනෙක් වෙන්න එපා. ගැටලු වහගත්ත කෙනෙක් බවට පත් වෙන්න එපා. ගැටලු නැති කෙනෙක් බවට පත් වෙන්න. ප්‍රශ්න වහගත්ත කෙනෙක් වෙන්න එපා. ප්‍රශ්න නැති කෙනෙක් බවට. කෙලස් වහගත්ත කෙනෙක් වෙන්න එපා. කෙලස් නැති කෙනෙක් බවට පත් වෙන්න. ඉතින් මේ ධර්ම කරුණ පිළිබඳව හොඳින් ගැඹුරින් තේරුම් කර ගන්නට වටහා ගන්න ඕනේ. කුණු කඳ බිමින් තැබීම නතර වීම. කුණු කඳ බිමින් තැබීම නතර වීම. අඟුලිමාල වගේ නතර වුණොත් ඔබත් ආර්ය ශ්‍රාවකයෙක් වෙනවා. අඟුලිමාලගේ නතර වීම නතර වුණොත් ඔබත් ආර්ය ශ්‍රාවකෙක් වෙනවා. ඒකට ඔබ අසා බලන්න කුමක්ද මේ අඟුලිමාලගේ නතර වීම? සුනීතගේ කුණු කඳ බිමින් තැබුවොත් ඔබත් ආර්ය ශ්‍රාවකෙක් වෙනවා. සුනීත වාගේම කුණු කඳ බිමින් තැබුවොත් ඔබත් ආර්ය ශ්‍රාවකෙක් වෙනවා. කුණු කඳ ඔළුවේ පුරවගෙන එහෙම බෑ. එහෙම බෑ. මිනිස්සෙක් නම් නවත්තන්න පුළුවන් එකක් ඔළුවේ තියාගෙන එකක් හිතේ තියාගෙන ගිහිල්ලා එකක් මේව කරන්න පුළුවන්. නමුත් ධර්මයේ හැමෝට යද්දී එකක් ඔළුවේ තියාගෙන එකක් ලෝකේ යම්කිසි ස්වභාවික තත්වයක් ඇති ගැටලුවක් ඇති ප්‍රශ්නයක් ඇති විසඳ ගන්න කාරණයක් ඇති ඒක හරිපදනමේ කියලා තමයි අරගෙන ඇති කමන්නේ. හරිපදනම වේවා වැරදිපදනමක් වේවා ඒක ඉෂ්ට වෙන්න ඕන ආකාරයට ඉෂ්ට වේ. ඒක අතහැර දාලා ඒක ලෝකයේ දෙයක් හැටියට අතහැර දාලා ධර්ම ගවේෂණය කරන්න. ඒක එළඹගෙන ඉන්න එපා. එච්චරයි. ඒක ඕනවට වඩා එළඹගෙන ඉන්න එපා. දැන් තමයි ජීවත් වෙනවයි කියන එක. ජීවත් වෙන කාලය ජීවත් වෙයි. මරණ දවසට මැරෙයි. අනිත් කෙනා පිළිබඳවත් එහෙමයි. ඒ ජීවත් වෙන කාලය ජීවත් වෙයි. මරණ දවසට මැරෙයි. තියෙන වස්තු සම්පත් දේවල් පිළිබඳ ඒව පවතින කාලයක් පවතී. නැසෙන දවසට නැසී ඒක වෙනස් කරන්න බෑ. සිමෙන්ති වලින් හදන දෙයක පැවැත්ම ස්ථිරව තියෙන අවුරුදු 25ක් විතර. දැන් එතකොට මම මේ කෑ ගහලා නතර කරගන්නේ මේ 50ක් කරලා දෙන්න කියලා බෑ. ඒ දිලායම ඒ විදිහටම එලෙසම සිද්ධ වෙනවා. ඒ දිලායම එලෙසම සිද්ධ වෙනවා. එහෙමනම් ඇයි වෙනස් කරන්න? ඇයි ලෝකේ ස්වභාවයට ඉඩ දෙන්නේ නැත්තේ? අපි කියනවා කීමට ධර්මානුකූල වෙනවයි කියලා. මේ වචනේ තියෙන ගැඹුර පොඩ්ඩක් බලන්න. ධර්මානුකූල වෙනවා. අපි අය ධර්මයේ කියලා හිතාගෙන ඉන්න ඇති සමහරලාට මේ පංසිල් පද පහ. ඒකත් එයාගේ ධර්මයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දස සීල, එහෙම නැත්නම් ආදි වශයෙන් මොනෝහරි ටිකක් ධර්මයේ කියලා හිතන් ඉන්නවා ඇති. මොකද්ද අපි ධර්මානුකූල වෙනවා කියලා කියන්නේ? දැන් නීතියානුකූල වෙනවා කියන්නේ මොකද්ද? නීතියේ අනපනත් වලින් සම්මත වෙලා තියෙන ක්‍රමවේදයක් තියෙනවා. ඊට අනුකූලව සහ අනුගතව ක්‍රියා කිරීම අපි කියනවා නීතියානුකූල වීම කියලා කියන්නේ. ධර්මානුකූල වීම කියලා කියන්නේ ධර්මයට අනුකූල වීම. ඉතින් මේ ධර්මය කියන එක හරියට අඳුන ගන්න ඕන. අපේ හිත ධර්මානුකූලද එහෙම නැත්නම් පුජ්‍යලත්වයේ අනුකූලතාවයක්ද මමත්වයේ අනුකූලතාවයක්ද තියෙන්නේ මොන බලන්නද? පුජ්‍යලේක් ළඟ තියෙන ධර්මානුකූල භාවය නෙමෙයි හැම පුජ්‍යලේක් ළඟම තියෙන මමත්වයේ අනුකූලතාව. මමත්වයට අනුකූලයි. මමත්වයට අනුකූලයි. එනිසා ඔබ මමත්වයට අනුකූල නොවේ ධර්මයට අනුකූල වෙන. ධර්මයට අනුකූල වෙන්නවා කියලා කියන්නේ ධර්මය කියලා කියන්නේ පින්නතුනි මමත්වයෙන් බැහැර වෙන තැනම එතන ඉඳලම පැතිරී තිබෙන මුළු මහත් අනන්ත විශ්වයම ස්වභාව ධර්මයම ධර්මය. ඒකේ කායිද දෙකයිද තුනයිද හතරයිද පහයිද නෙමේ. ඒක ප්‍රඥාවෙන් ආත්ම සංවේදීතාවෙන් අඳුනා ගන්න ධහමන. ඒක නිමක් නෑ. එක හතරකට පහකට සීමා වෙන්නේ නැහැ. එක නිමක් නැහැ මේ ධර්මය. ඒ නිමක් නැති ලෝකෝත්තර මහා ධර්මයේ අනුකූලතාවය ඇති කරගන්න. එහෙම ධර්මානුකූලතාවය වඩන්න ඕන. මමත්වයෙන් බැහැර වෙන තැනම එතන ඉඳලා තියෙන මුළු මහත් ඇතුරුණු විශ්වයම ධර්මයයි. ඊට අනුකූල වෙන්න පුජ්‍යලත්වයට අනුකූල නොවි එයින් බැහැර වෙන්න. ඉන්පසු ඔබ ලෝකයේ අත්විඳින අනන්ත වූ ධර්මය විඳ දරා ගන්න අත්දකින්න පවතින්න. සමහර පිරිසක් ඉන්නවා. ඒ පිරිස කියන දේ තමයි අපි ගොඩාක් උත්සාහවත් වෙනවා. නමුත් තාම අවබෝධ වෙන්නේ නැහැ. අවබෝධ වෙයිද නේද කියලා අහනවා. සාමාන්‍ය විනෝද සමයන් වලට එහෙම ගියාම මේ විනෝද කාලය තියෙන තැන් තැන් වල මේ විනෝද එන්න හරිගස්සල තියෙන තැන් වල තියෙන අර ඉලක්කයට ඒ තලෙන් විදින සෙල්ලම් තියෙනනේ නේ. සමහරලාට ඒ වගේ තරඟ වලට ඉදිරිපත් වෙලා ඇති. ගොඩාක් දෙනෙක් ඉලක්කයට විද ගන්න බැරුව අතහැරලා දාලා ඉන්නේ නැද්ද? වැඩියයි ඉන්නේ ඉලක්කයට ඒක විද ගන්න බැරුව අයියෝ බරදුනා කියලා එනවා. සමහර ස්ථානවල වෙඩි තබන්නත් තියෙනවා. තීලක්කයට මුත්‍යා ගන්න බැරුව අයියෝ බෑ වෙනවා කියලා. මේ ලෝකෙත් ඉන්නේ තමන් ජීවිතේ බලාපොරොත්තු වෙච්ච ඉලක්ක සම්පූර්ණ කරගත් අයද වැඩිපුර ඉන්නේ නැති අයද? නැති අය. මේ නිවන් ධර්මයක් ඉලක්කයක්. මේ ඉලක්කය ගන්නෙ කොහොමද? මේ ඉලක්කය ගැනීම මොනතරම් අපහසුද කියලා බුදුහාමුදුර එක කාරණයකින් පැහැදිලි කරලා දීලා තියෙනවා. ආනන්ද අස්ලොබ්ධහක් අරගෙන 16කට පළලා එක කොටසක් අරගෙන ඈතින් තියන අමාවක දවසක හඳ එළිය නැති දවසක අහසේ වහිනකොට ඇති කරන විදුලි එළිය, ඒ විදුලි එළියෙන් අර අස්ලොබ්ධහ දෙකට පැනෙන ඊතලෙන් විදින්ටෝ. සාමාන්‍ය දුන්නෙන් විදිද්දි තියෙනවා යම්කිසි දුරක් තියෙනවා. සමහරලාට මීටර් 15ක් 20ක් හෝ 50ක් හෝ ඈතින්. ඒ වගේ දුරකින් තියලා මේ අස්ලොංගහ දෙකට බැලෙන සිදුර වෙන විදිනෝ වගේ ඉලක්කයක් ආනන්ද මේක ගන්න තියෙනවා. එහෙනම් ඔබට ඇති වෙච්ච ගැටලුව තමයි තාම ඉලක්කය නොලැබීම. ඉලක්කය ගැනීම සඳහා දිගටම ඔබට කරන්න දෙන්නේ ඉලක්කයම හඹා යෑම තමයි. දැන් අපි දන්න ඔය ඔලිම්පික් තරගාවලියට එහෙම යවන ඉලක්කයට වෙඩි තැබීමේ පුරුදු පුහුණු කරන ළමයි ඉන්නවනේ. ඒ ළමයින්ට මොකද කරන්නේ? දෛනිකවම ඉලක්කයට තියන්න පුරුදු කරනවා. ඒ ඉලක්කය ගන්න ආකාරයේ ඒ දරුවන්ට හැඩගස්ස. එහෙම කරලා එයා දක්ෂයෙක් වුණොත් එහෙම එයා රම්පදක්කම කරගෙන එනවා. ඒ වගේ අංශයකින් ඉතින් ඔබත් මේ ඉලක්කය හරියට ගන්න මහන්සි වෙන්න. හරි සියුම් මමත්වය අත්හැර ලෝකේ විශ්වීය ධර්මයේ සමග සම්බන්ධ වෙන්න කියන දහමක් ලබා දුන්නාම ඒ දහම් කරුණ අතරේ මා දැක්කේ මුළු ත්‍රිපිටක ධර්මයේම තියෙනවා කියලා. එහෙත් මේ මමත්වය අත්හරින එකත් විශ්වයේ ධර්මයේ සමග එක් වෙන එකත් වචනෙන් කියුනේ නැති වුණාට ඒ කොටස මතු කර ගැනීම තමන්ගේ ඒ මහා දූර කාර්යයක්. ඒ ඉලක්කය ගැනීම තමන්ගේ කාර්යය. මෙතරම් සැලකිලිමත් වෙන්න ඕන කොතනින්ද මමත්වයෙන් ඉවත් වූ තැන? කුමක්ද මමත්වය? කුමක්ද විශ්වයේ ධර්මය? එයා මනාව හඳුනා ගන්නවා නොවනේ. ඒ හඳුනාගෙන ලෝකය කියන්නේ මෙයයි, රෝග නිරෝධය කියන්නේ මෙයයි, ලෝකයේ අත්හැරීම කියන්නේ මෙයයි, ලෝක නිරෝධය ලෝක ධර්මය මෙයයි කියලා එයා තේරුම් කරගන්නවා. කුණු කද තියාගෙන බුදුහාමුදුරුව පස්සේ යන්න එපා. බුදුහාමුදුරුව කියයි මේ ගඳ ගහනවා, ඕක තියලා එනවා. ඈ කුණු කද පිටින් දේවරම් මහ විහාරයට යනවා. යන්න එපා. කුණු කද පිටින් බුදුහාමුදුරුවන්ට ගඳ ගහන හිත කය වචනේ පූජා කරනවා. පූජා කරන්න එපා ගඳ ගහනවා. නේ ඔගොල්ලෝනත් බාර ගන්නවද? පාරින් කෙනෙක් ඇවිල්ලා මගේ හිත මං ඔබට පූජා කරන්න කැමතියි කියලා බාර ගන්න. පිස්සු නැතෝ යනවා ඉස්සේ මට මේ ගම කියන්නේද රේ? හරි වැඩි මේ මගේ හිතත් මට දරාගෙන ඉන්න බැරුව ඉන්න මොහොතේ මේ මිනිස්සු ඇවිල්ලා වෙන හිතකුත් මට මේ පූජා කරන්න ආද කියලා අනිවාර්යෙන් කියනවා. ඉතින් ඒ අපි එතකොට බලන්න බාර ගනින්ද කියලා පූජා කරන්න පුළුවන්ද මේක? ඈ දැන් ඔබ ගෙදර ඔබේ කුණු මල්ල අරගෙන කාට හරි උත්තරීතර කෙනෙකුට වැදගත් කෙනෙකුට මේක ඔබට පූජා කරමි කියලා දානයක් දෙනවා වගේ පරිත්‍යාගයක් කරනවා වගේ කුණු මල්ලක් දෙනවද? දෙන්නේ නැහැ නේ. ඒක ගෙදර පිටිපස්සේ මට පෙරෙන විදියට අරගෙන ගිහිල්ලා කුණු ටැට්ටේ දාලා පටවන එහෙම නැත්තම් ගිනි තියලා දානවා. ඒ වගේ ඔබේ සිත පූජා කරන මට්ටමට සාදා ගන්න. පූජා කරන්න පුළුවන් මට්ටමේ සිතක් පූජා කරන්න ඕන. කුණු කද බිමින් තියන්න. කුණු කද කියන්නේ මොනවද? ඔය කද, ඔය තියෙන හැම දෙයක්ම, ඔය ඔබේ සිතේ පුරවගත්ත හැම දෙයක්ම කුණු කද. තරහ වෙන්න එපා. ඔය පිම්පව් කියලා පුරවගත්ත එකත් මහා කුණු කදක්. පිනට උනත් ලෝභ වුණාම ඒක කුණු කදක්. තේරුණානේ? පිනට උනත් ලෝභ වුණාම ඒක කුණු කදක්. පිනට ගහගන්න නැද්ද? රණ්ඩු කරගන්න නැද්ද? එද ඒකත් කුණු කඳක් බවට පත් වෙනවා. තණ්හාවෙන් පැතිලි පැටලිච්ච තැන පිනක් වුණත් මහා කුණු කඳක් වෙනවා. පිනක් දන් දෙන්න පුළුවන් අතහැරීමක් තියෙන්න ඕන. ඔබ යම්කිසි පින්කමක් කරනවා. මේ පින්කම ඔක්කොම ටික මනේ මට දෙන්න කියලා කවුරු හරි ඇවිල්ලා ඉල්ලනවා ඒ පුණ්‍ය ආනිසංසය මට දෙන්න. දෙයිද? දැන් කටින පින්කමක් කරන තුන් මාසයක් බොහෝ මහන්සියලා දුක් ඉඳලා කටින පින්කමක් කරනවා. කරලා ඉවර වෙච්ච ගමන් කවුරු හරි ඇවිල්ලා අර ජීවිතක බමුණ ඉල්ලුවා වගේ ළමයි දෙන්න නේද? ඇවිල්ලා අනේ ඔය කටින පින්කම ආනිසංසය මට පවරන්න. දැන් මම වයසයි, දැන් මම මැරෙන්න කිට්ටුයි. කවුරු හරි ආච්චි අම්ම කෙනෙක් ඈ සිය කෙනෙක් ඇවිල්ලා කියනවා ඔබ මට දෙන්න. ඇත්තෙම ඔබ දෙන්න කැමතිද? යම් කිසි පිටසකර දෙන්න පුළුවන්. නැත්තම් ලෝභ හිතෙනවා. මෙච්චර මහන්සියලා හදාගත්ත මේ පින මට දෙන්න පුළුවන්. එතකොට මටකෝ. ලෝකෝත්තර මහත්ඵල මහානිසංස කුසල් රැස් වෙන්නේ පිනක් දන් දෙන තැන. පින ග්‍රහණය කරපු තැන පින විතරයි තියෙන්නේ. කුසල් රැස් වෙන්නේ නැහැ. ලෝකෝත්තර කුසල් රැස් වෙන්න පිනක් දන් දෙන්න ඕන. තේරුණාද? අනිත්‍ය නම් අනිත්‍ය විදියට ඒක අතහරින්න අනිත්‍ය අල්ලගන්න එපා. දුක නම් ඒක දුක විදියට අතහරින්න දුක අල්ලගන්න එපා. අනාත්ම නම් ඒක අනාත්ම විදියට අතහරින්න ඒක ආත්ම කරගන්න එපා. අපේ කට්ටිය අනිත්‍යයි කියලා අනිත්‍ය අතහරින්නේ ඒක නිත්‍ය කරගන්නවා. අපේ අය මේක දුකයි කියලා දුක අතහරින්නේ නැහැ. දුක ගැනම කියෝ කියෝ දුක හිතේ පුරෝ පුරෝ අනුංගි හිතලත් දුක පුරෝමින් ඉනවා. නේද? සමහර හාමුදුරුවනේ දුක්ඛ සත්‍ය තේරුම් කරගන්න ඕන කියලා මිනිස්සුන්ගේ ඔළුවේ හිතේ බොකු බඩවැල් නහර කුණු වෙච්ච මල මිනි අරමෙව පුරව නැද්ද? පුරවන. අනේ පව් අර මිනිස්සු මානසික පිස්සු වෙනවා. අනාතේ වෙනවා. මනස ව්‍යාකූල වෙනවා. ඒ ව්‍යාකූල මනසෙන් මිය යනවා. මිය ගියාම මොහොසත් භාවයක්වත් නොලබා. අන්ත අසරණ තත්වයන් වලටපත් වෙනවා. සංසාරේ ඇයි නොසන්සුන් හිතින් යන්නේ? කනස්සල්ලේ මනුස්ස ජීවිතයට සාප කරනවා. බණ්ඩම් පින්නතුනේ පණුව වැගිරෙන මේ මලකුණක් දෙහත් එහේ පිළිකුලක් නැතුව අප්‍රසන්නතාවයක් නැතුව බලන් ඉන්න පුළුවන් නේද? දැන් වෛද්‍යවරයෙක් බලන්නේ මිනිස්යාගේ ශරීරයේ දිහා එහෙම පිළිකුලෙන්ද? පිළිකුලෙන් බලන්නේ නැහැ. එයා වෛද්‍ය විද්‍යාත්මකව එක දිහා බලන්නේ. පිළිකුල් සංඥාවක් ගත්තොත් එයාට ඒ දේ කරන්න පුළුවන් කමක් නැහැ. ඒකයි තියෙන ස්වභාවය. එහෙම උනායි කියලා ඒක අපිට එහෙම ජීවිත අවබෝධයක් ඇති වෙන්නේ නැහැ. දැන් වෛද්‍යවරයෙන් දවසට කටවල් කීයක් නම් ඇරලා බලනවද? දිවා දින්න කියලා හොඳට හක්කේ දතුත් එක්ක දිවත් එක්ක ඔක්කොම කටවල් ටික බලනවා. මං හිතන්නේ වෛද්‍යවරයෙක් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ ඒ හොඳටම ඇති. ඒ කියන්නේ 10 දෙනෙක්ගේ කට ඇරලා බලන එකම ඇති. වෙන මුකුත් ඕනේ නැහැ. 10 දෙනෙක්ගේ කට ඇරලා බලන එකම ඇති. මොනතරම් පිළිකුල් වැඩක්ද සාමාන්‍යයෙන්? කට දඳ ගහන අය ඈ ඉතාලම කටේ දත් අපවිත්‍රාය දිවි අපවිත්‍රාය ඈ තුවාල මුඛ රෝග තියෙන අය එහෙම ජීවිත අවබෝධය තියෙන්නේ. මේක පිළිකුලෙන් බැලුවත් ප්‍රසන්නව බැලුවත් වැඩක් නැහැ. ඒ දෙකම සංකල්පය. එකම සංකල්ප. සත්තාකාරයේ බලන්න ඕන. සත්තාකාරයේ බලනකොට අර මනෝභාවයන් ඔස්සේ ලෝකේ බැලීම නෙමෙයි කරන්නේ. කාලය තුලින් ලෝකයේ දෙස බැලීම නෙමෙයි කරන්නේ. දැන් මනෝභාවයක් ඔස්සේ බලන්නේ අපිට මේ කියන්නේ පිළිකුලෙන් බලන්න කියලා. මනෝභාවයක් ඔස්සේ බලන එකයි කියන්නේ මේ අධිහා මේ දෙ විදිහට බලන්න කියලා. ඒ නිසා මනෝභාවයක් ඔස්සේ බලන්නේ. එතම මනුෂ්‍යෙක් දිහාවත් මනෝභාවයක් ඔස්සේ බලන්නේ. මනුෂ්‍යෙක් තප්පරයකට කෝටි වාරයක් වෙනස් වෙන මනුෂ්‍යෙක් කියලා මම දකින්නේ. එවිට මට කවදාවත් හොඳ මනුස්සයෙක්වත් නරක මනුස්සයෙක්වත් මුණ ගිහිලා නැහැ. එකම මනුස්සයා හොඳ වෙනවා, එකම මනුස්සයා නරක වෙනවා. එකම මනුස්සයා හොඳ වෙනවා, එකම මනුස්සයා නරක වෙනවා. තප්පරයට කෝටි වාරයක් වෙනස් වෙනවා. එතකොට මං ස්ථාවරව මෙයා හොඳයි, මෙයා නරකයි කියලා අරගෙන නැහැ කිසිම කෙනෙක්. මොකද මානව ස්වභාවය තියෙනවා, මානව ලක්ෂණේ තියෙනවා. මානව ලක්ෂණේ ස්වභාවය තමයි තප්පරයට කෝටි වාරයක් වෙනස් වෙන මනුස්සයා. දැන් කිසිම මිනිස්සෙක් හොඳයි නරකයි කියලා අල්ලගන්න බෑ. ඒ නිසා මට යාළුවෝ නෑ, ඒ නිසා මට හතුරු නෑ. ඒ නිසා මට හොඳයි නෑ, ඒ නිසා මට නරකයි නෑ. එකම මිනිස්යාගේ තත්ත්වාකාරයේ වෙලෙවලි ස්වභාවය තේරුම් ගන්න. එතකොට පුජ්‍යල විශ්වාසයක් නෙමෙයි තියෙන්නේ, පුජ්‍යල ධර්මතාවයක් එයා අඳුනගන්නේ. පුජ්‍යල පිළිගැනීමක් නෙමෙයි තියෙන්නේ, පුජ්‍යල ස්වභාවය එයා නිතティම සජීවීව අත්දකිනවා. එතෙන්ට ඉතින් තමන්ගේ ගුණය ඥානය හදා ගන්න ඕන, දියුණු වෙන්න ඕන. ඒකනේ නැත්තම් කියන්නේ කාලයක් ගියාමනේ අපි හිතාගෙන හිටියේ හොඳයි කියලා. මේන දැන් මෙහිමයි කියලා කියනවා. ඒ පුජ්‍යල විශ්වාසය නිසා ඇතිවන දේ. එහෙම නැහැ, පුජ්‍යල වෙනස් වෙනවා. මමත්වයෙන් යුක්ත මනුෂ්‍යයා කිසි විටක තමා ඉක්මවා වෙන කෙනෙකුට එහෙම සේවයක් කරන්නේ නැහැ. මමත්වයටයි ඒ සේවය තියෙන්නේ. මමත්වයටයි ඒ සැලකිල්ල දක්වන්නේ. තේරුණානේ? මමත්වයටයි ඒ සැලකිල්ල දක්වන්නේ. ඉතින් මේ මමත්වයට වද දීලා හිරිහර කරලා පීඩා දීලා මේ මමත්වය නැති කරන්න බෑ. හිරිහරය, පීඩාව, වේදනාව මේ සියල්ලම මමත්වයේ ලක්ෂණ. ටිකක් පුළුල්ව තේරුම් කරගන්න. මමත්වයේ ලක්ෂණ කුමක්ද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මේවට අනුගත වෙන ක්‍රියාත්මක වෙන ඕනම තැනක ඔබ සාදන්නේ මමත්වය. ඔබ සාධාරණ මමත්වය. මමත්වයේ සාධාරණකම්. ඒක පුළුල්ව තේරුම් කරගන්න හොඳින්ම මේ වචනවල නැහනේ. ධර්මයේ වචනවල නැහැ. වචනත් මගහැරලා තේරුම් ගන්න කෙනෙකුට තමයි මේකේ නියමාර්ථය පාදලා ගන්න පුළුවන්. වචන හොඳින් සම්පින්දණය කරලා ගන්න ඕන. කැටි කරලා ගන්න ඕන. හකුලවා ගන්න ඕන. එහෙම නැත්නම් ඒ කරුණ තේරුම් ගන්න බෑ. අපි අංගිසි ගානක් හදනවා. ගානක එක ඉලක්කම් කොටසක් විතරක් අරගෙන පෙන්වුවාම ඒ ගාන සම්පූර්ණයිද? නෑ. මුළු ඉලක්කම් පද්ධතියම, සංඥා පද්ධතියම ඇතුළත් කරලා තමයි ගාන පෙන්වන්න ඕන. ඒ වගේ තමයි ධර්මය හකුලුවා ගත්ත තැන තමයි, කැටිකට ගත්ත තැන තමයි ධර්මය මතුවෙන්නේ. අනිතරම ධර්මය දේශනා කරමින් ආයි හැරිලා බලනු මම මොනවද කියලා තියෙන්නේ කියලා. ඇත්ත කතාව මා කිසිවක් කියලා නැහැ. මා කිසිම දේශනාවක් කරලා නැහැ. මේ අවුරුදු 12ටම කිසිම දේශනාවක් කරලා නැහැ මම. මේ දේශනාව පුරාවටම මම කිසිම දේශනාවක් කරලා නැහැ. මා නිහඬව ඉඳලත් නැහැ, කතා කරලා ධර්මය කියන්නේ යයි. සද්ධර්මය කියන්නේ යයි. ප්‍රත්‍යක්ෂතාවය උදසා වූ ධර්මයයි. ගණන් ඉලක්කම් මේ ඉගෙන ගන්න ධර්මය නම් එය නොවේ. ඒකේ තියෙන ධර්ම කරුණු 7යි, ධර්ම කරුණු 8යි, ධර්ම කරුණු 52යි, 34යි, 64යි ඕමගේ තියෙනවා. අපි ධර්මය කියලා ලැබිය යුත්තේ දෘෂ්ටි සමුදායක් නොව, කර්ම සමුදායක් නොව, සංකල්ප සමුදායක් නොව. අද ලෝකය ධර්මය කියලා අරගෙන තියෙන්නේ මට කියන්න දෘෂ්ටි සමුදායක් නොවේද? ආගම් කියලා අරගන්න මිනිස්සු දෘෂ්ටි සමුදායක් නොවේද? දෘෂ්ටි, ඒ දෘෂ්ටියේ මත් වෙනවා. අරගොල්ලෝ දසපනතට අනුව, අරගොල්ලෝ මේ පනතට අනුව, මේගොල්ලෝ පන්සිල් වලට අනුව රට පාලනය කරන්න ඕන කියලා යුද්ධ කරනවා, ප්‍රශ්න කරනවා. මේ ලෝකේ මිනිස්සුන්ට පිස්සු. පුතජන මිනිසයා ළඟ තියෙනවයි පිස්සු ගතිය. මුළු මහත් ලෝකයේම විවෘත පිස්සන් කොටුවක්. ඒක මම නෙමෙයි කියන්නේ බුදුහාමුදුරුවෝ. සියලු පුතජනේ උම්මත්තකයෝ. සබ්බේ පුතජනා උම්මත්තක. ලෝකයේ විවෘත පිස්සන් කොටුවක්. ඔබත් ඒ කොටුවේ කෙනෙක්ද? මම හිතන බේරෙන්න උත්සාහ කරනවා. වැටෙන් පණින්න. තම වැට පැන ගන්න බැරි වෙච්ච අයත් ඉන්නවා. වැට පැනගත් අයත් ඉන්නවා. ඉක්මනින්ම ඔතන පිස්සන් කොටුවෙන් අයින් වෙන්න. ලෝකේ නැති විවෘත පිස්සන් කොටුවෙන් ඔබ නිදහස් වෙන්න. එතකොට ඔබ ලෝකයෙන් නිදහස් වූ කෙනෙක්. වැරදිද කරුණ? කවුරුත් නම් ආස නැතේදී ඒක අහන්න. නමුත් ඇත්ත කතාව ඒක තමයි. යථාර්ථවාදී කතාව ඒක තමයි. ගෙනාවේ නැති ගෙනියන්නේ නැති ලෝකයකට සංඥා සමුදායක් දීලා ආගම් ජාති වර්ග සංකල්ප ටිකක් ඔළුවට දාලා මිනිස්සයා පිස්සෙක් වෙලා නැද්ද ඔය ටික බීලා. මත් වෙන්නේ අරක්කු වලින් නෙමෙයි වැඩිපුර. අරක්කු වලින් මත් වෙන එක බොහොම අඩුයි. ඒක එච්චර මත් වීමක් නෙමෙයි. වැඩිපුර මත් වෙන්නේ මිනිස්සු දෘෂ්ටි වලින්. දෘෂ්ටි වලින් මත් වුණාම ඒ මත ඒ වෙරි සාමාන්‍ය හිඳින්නේ ජීවිත කාලෙම යනවා. සමහරවිට ආත්ම ගණන් වලටත් යනවා. නමුත් අරක්කු ටිකක් බීලා මත් වුණාම මේක පැය දෙක තුනක් යනකොට හිඳෙනවනේ. ඒක හිඳිලා යනවා. ඒ නිසා අරක්කු බීම නෙමේ බරපතලම වරද දෘෂ්ටිගත වීමයි. ඒ නිසා අරක්කු බීපු මිනිස්සෙක් මට හොඳයි දෘෂ්ටිගත වුණු මිනිස්සෙකුට වඩා. අරක්කු බීවර හොඳ මිනිස්සු ඉන්නවනේ නේ. සිගරට් බොන මිනිස්සෙක් හොඳයි දෘෂ්ටිගත මිනිස්සෙකුට වඩා. මොකද අරක ශරීරයට තියන් කිසි අහිතකර භාවයක් තියෙනවා. නමුත් මේ අරක්කු සිගරට් බොන අය දෘෂ්ටිගත නම් ඒගොල්ලෝ දෙකෙන්ම මත් වෙලා එතකොට අන්තිම සවුත්තු. පැහැදිලිනේ? ඒ නිසා මේ අරක්කු වීම මං හිතන්නේ වරදක් කියලා. ඒක සරුර සෞඛ්‍යයට හිත විදියට හොඳ විදියට ආහාර ජීර්ණයට සහ ප්‍රාත්මිකට කෙනෙක් ගත්තයි කියලා, එහෙම නැත්නම් තමන්ගේ රෝගාබාධයක් වෙනුවෙන් ගත්තයි කියලා ඕකේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම මෙතන බොනයි නැහැ. නමුත් එහෙම දෙයක් කෙනෙක් කරයි කියලා වැරදිකාරයෙක් කියලා දාන්න පුළුවන් කමක් නැහැ. වැරදිකරකට නිවන් මඟ අවහිර කර ගන්න අවශ්‍ය නැහැ එහෙම කෙනෙක්. ඒක ශරීර සෞඛ්‍ය පැත්තෙන් හොඳ නැති පැත්තක් තියෙන්නේ. ඒවා පරිහරණය කිරීමෙන් තමන්ගේ බුද්ධිහීනතාවය සහ ආර්ථික විනාශය සිද්ධ වෙනවා. නමුත් නිවන් දකින්න යොමු වෙනවා නම් යන්න නිවන් දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ළඟ අර සේනාධිපති කෙනෙක් නේද? බීමතින් රහත් වුණා. වෙරි පිට රහත් වුණා. මතක තියාගන්න වෙනවා. වෙරි පිට රහත් වුණා. ඒ වගේ මේ ධර්මයේ ගැන සංකල්පනා කරා. එයා දැඩි සංවේගයටපත් වුණා. එයා ආසම කරන නලගෙන නත්ලා නත්ලා හදවත පැල්ල මල. මලාට පස්සේ යාට ගියා. හිතාගෙන හිටපු ලොකු සුන්දරත්වයේ සම්පූර්ණේම මනසින් බිඳ වැටුණා. අඩුනට පස්සේ බුදුහාමුදුරු මුණ ගැහෙන්නා. එයාට මතක් වුණා එයාට දවාලේ හම්බුණා බුදුහාමුදුරු පාරි වඩිද්දි. තමන්ට රජ සම්පත් විඳින්න දීලා දවස් 7ක්. තාම ආඩම්බරෙන් ඉන්නේ. නමුත් අවසානයේ මතක් වුණා බුදුහාමුදුරු හම්බෙන්නේ යන්න ඕන මේක කියන්න කියලා. වෙරි පිටේ හිටියේ නටමින් ගයමින් කමින් බොමින් හිටියේ. නමුත් වෙරි පිට මේ අරහත්යෙන් දකින්න. ධර්ම සංඥාව මෙතත් විමුක්ති සංඥාව ඒක පහට දෙන්නේ. ඒක එන්නේ චක්කු විඥානය හරහා නෙමෙයි. අපි අනිකුත් සංඥාවල් එන්නේ මේ චක්කු විඤ්ඤාණ මේක හරහා එනවනේ. දාත වෙනුවාම ඔන්න චක්කු විඤ්ඤාණය හරහා ඒක එනවා. ඊපස්සේ අතින් ශබ්දයක් කරාම අපුඩියක් ගැහුවාම ඒක සෝත විඤ්ඤාණය හරහා එනවා. ඊට සුවඳක් අදහැරියොත් එහෙම මේ ගාන විඤ්ඤාණය හරහා එන සමහරලාට මහත්යක් තියෙන කුස්සියට දුවගෙන මොකද්ද ඒ රත් කරන්නේ මාන සුවඳ දෙන්නේ. ඒ වගේ නේද? ඒක සෝත විඤ්ඤාණය හරහා එනවා. ඒ රසක් ටිකක් පිටින් බැලුවාම හරි මේ රස නැහැ වගේ පේන සමහරවල් පොඩ්ඩක් කාල බලන්න. ඒ සංඥා දිවහරහා යනවා. සට්ටුවක් කළාම කාය විඥාන හරහා. ධර්මයේ මේ විමුක්ති සංඥාව කොහොමද එන්නේ? මේ ඉන්ද්‍රයන් එකක එකක් හරහාවත් දෙන්නේ විතර. මේ ඉන්ද්‍රයන් හයෙන් එකක්වත් හරහා නෙමෙයි ධර්ම සංඥාවේ. බාහිර ඇස කන නාසය දිව ශරීරය මන කියන මෙන්න මේ සදහායතන වලින් තොරවයි මේ සංඥාව වෙන්නේ. මම හරිනම් මේක අවබෝධ කරගන්න ඉක්මනින්ම ඥාන දර්ශනය කරගන්න වැරදිනම් වැරදි කරන්න. එහෙම කියන්නේ ඔබට සැකයක් තියෙනවා නම් ඒ සැකේ නිරවුල් කරගන්න. මට සැකයක් නැහැ. තේරුණාද? ඉන්ද්‍රිය සාපේක්ෂිතව නොවේ ධර්ම සංඥාවේ. ඉතින් ඒ ධර්ම කරුණු අනුව බලනකොට ඔබ ධර්මය කියලා ඉගෙනගෙන තියෙන මොකක්ද? සංස්කාර ගොඩක්, වචන ගොඩක්, සංකල්ප ගොඩක්, දෘෂ්ටි ගොඩක්, මතවාද ගොඩක්. ඒවා ඔස්සේ අනිවාර්යෙන් ලෝභ, ද්වේෂ, මෝහ පැටවිලා තියෙනවා. ඉතින් අර කුණු කඳ බිමින් තියන වෙනුවට කුණු කඳට තව ගොඩාක් දෘෂ්ටි සංකල්ප එකතු කරගෙන ඒ නිසා තමයි හොඳ බෞද්ධයෙක් කියලා කියන්නේ හරි ආවේගශීලී කෙනෙක්. හොඳ මුස්ලිම් කෙනෙක් කියලා කියන්නේ හරි ආවේගශීලී කෙනෙක්. ඒ කියන්නේ මරාගෙන මැරෙනවා. හොඳ ජාතිකයෙක් කියලා කියන්නේ මරාගෙන මැරෙනවා මට්ටමට වගේ ආරේවිසිකි. ඒක ඔය කවුරු හරි ඇවිල්ලා එහෙම කිව්වොත් මං හාමුදුරනේ රියල් බුද්දිස්ට් කිව්වොත් මම හරියට බය වෙනවා. මට මතකයි අපි යාම් ගුවන් යානයක එක මිනිස්සෙක් කොය රටක ඉඳලා එන ගමන් ඒ මිනිස්සයා මුළු ගුවන් යානයටම කියනවා එයා නියම බෞද්ධයෙක් කියලා. අර රියල් බුද්දිස්ට් කියලා කියනවා එයා. දැන් අපි බලන්න ඕනේ මොකද කියලා. බලනකොට මේ මනුස්සයා හොඳටම බීලා. හා? මම හොඳටම බීලා. හොඳටම බීලා. ඒකයි සවහන්. ඒසා හොඳ බෞද්ධයෙක් කියලා කියනකොට හරි භයානකයි. බය බය වෙන්න ඕන ටිකක් ඒකට. හොඳ බෞද්ධයෙකුට කවදාවත් එහෙම කියන්න හිතෙන්නේ නැහැ. හොඳ බෞද්ධයෙකුට දැන් හොඳ උගතෙකුට හිතනවාද මං හරි උගතෙක් කියලා කියන්නේ? ඈ? එහෙම කියන්න හිතෙන්නේ නැහැ. ඇත්තෙන්ම කියනවා නම් ධර්ම අවබෝධය පෙනුතුනේ ධර්ම අවබෝධය වුණාට පස්සේ කියන්නේ නැහැ නෙමෙයි. කියන්න බෑ. මේක මගේ ධර්මය, මේ මා අවබෝධ කරගත්ත ධර්මය, මේ ධර්මය මගේ ධර්මය කියලා කියන්න බෑ. තේරෙනවද? ඒකේ තේරුම, ඒකේ අදහස මොකද්ද? මම නැති කර ගැනීම තමයි මම අවබෝධ කරගත්තේ. ඒ එතකොට මේ අවබෝධය මගේ කියලා කියන්නේ කොහොමද? මම නැති කර ගැනීමේ අවබෝධය මගේ අවබෝධය කියලා කියන්න බෑ. ඒක යමුකට යම් ආකාරයකට තේරුම් කරගන්න උවමනා නම් කියන්න පුළුවන්. ඒක විශ්ව අවබෝධයක්. විශ්ව අවබෝධයක් නිසා ඒක මගේ අවබෝධය නෙමෙයි. මම නැති කර ගැනීම අවබෝධ කර ගැනීම මගේ අවබෝධය නෙමෙයි. ඔළුවේ දෙයක් රඳවගෙන ධර්මය හොයන්න බා. ඔළුවේ තියෙන දේවල් ඔක්කොම බිමින් තියලා ධර්මය හොයන්න. ගුවන් යානය ඇවිල්ලා තියෙනවා. නිවන් පුරට යන්න කැමති අයට නගින්න පුළුවන් ඇවිල්ලා. ටිකට් එක නොමිලේ හම් වෙනවා, වීසා නොමිලේ හම් වෙනවා. කොන්දේසිය එකයි තියෙන්නේ. ලෝකේ අයිති කිසිවක් රැගෙන නොයන්. ලෝකෝත්තර ගමනක් යන්න හදන්නේ. ලෝකෙට අයිති කිසිම දෙයක් දිරන, වෙනසෙන, කැඩෙන, බිඳෙන, විනාශ වෙන කිසි දෙයක් අරගෙන එන්න එපා. දැන් ඔබ ඇවිල්ලා ගුවන් යානයට නගින්න. මනසින්නේ ඔය උසලාගෙන ඉන්නේ, අරගෙන ඉන්නේ නේද? ඒ නිසා අපිට මේ මනසින් අරගත්ත දෘෂ්ටි, සංකල්ප, වචන බෑග් මලු ටික මොකද වෙන්නේ? දාලා යන්න වෙනවා. ඇත්තට ඔබට පුළුවන් දේ ගුවන් යානට නගින්න. උත්සාහ අරගෙන හරියන්න නගින්නවා. මොකද ෆ්ලයිට් එක වැඩි වෙලා තියෙන්නේ. ඒක යන්නේ. ඈ යනවාද කිය හිත හිතයි කිය කියලා ඒ ගුවන් යානය නතර කරගෙන ඉන්නේ. ඒක යන වෙලාවට යනවා. ඈ බෑග් මල් ටික ගේන්නේ. ඈ කොහොමද ගුවන් යානයට ගොඩ වෙනවද? අනේ අපේ මා වැඩි නෑ, අපේ බලු කුක් අරගෙන යන්න බැරිද? කියා බල්ලු නම් කිසිසේත්ම ගෙන්න බෑ. එහෙනම් අපේ ගෙදර හරි ලස්සන ගේ අරන් එන්න. ගෙවල් බෑ, මෙහෙ ගෙන්න බෑ. මං ඉතින් බොහෝ කාලයක් මගේ තනියට නොතනියට හිටියා. අපේ මහත්ය අරන් යන්න බෑ. මහත්යෙන් බෑ, මහත්ය ගෙන යන්න බෑ. එයා වෙනම යන්න ඕන. යාගෙන යන්නත් බෑ. අම්මා තාත්තා ඒගොල්ලෝ ගෙන යන්නත් බෑ. ඒගොල්ලෝ වෙන වෙනම යන්න ඕන. ඔයාට අරයි යන්න බෑ. ඒගොල්ලෝ මේ ගමනට ගන්න බෑ. එහෙනම් මට ඩිංගක් ඇස් පේනව මදි. කණ්ණාඩි ගූට්ටම ඒ අවශ්‍ය නැහැ. එහි බලන්න ඔය මස් ඇස්සල ඉන්න මේ ලෝකය දකින්නේ ලෝකෝත්තර ඇස්සකින්. ඒ නිසා කණ්ණාඩි ගුට්ටම් ඕනේ වෙන්නේ නැව. කණ්ණාඩි ගුට්ටමක් දාලා යන්න. හදිස්සියට බඩකින්නට කන්න නූඩ්ස් පැකට් එකක්, සමපෝෂක එකක්. මර ටිකක් කොන්දේ අමාරුව තියෙන සිද්ධාලේ පීකාරන් එන්නද? නෑ නෑ, එහි කෑම කොන්දේ අමාරු ඔක්කොම සනීපයි. ඒ වුණාම බඩගිනි වෙන්නේ නැව, දාලෙන්න වෙනවා. නීතිය නීතියනේ නේද? අද දැන් අපි සාමාන්‍ය ගුවන් තොටුපළකට ගියත් ලංකාවේ සිකියුරිටි එකෙන් ඒක ලික්විඩ් එකක් ගෙනියන්න තහනම් වුණොත් එහෙම ඒක ගෙනියන්න බෑ. ඒක වතුර බෝතලේ ගෙනියන්න බෑ. වතුර බෝතලේ දාලා යන්න ඕන. තියෙන ඔක්කොම වතුර බෝතල් ටික එතනින් ගන්නවා. ඒ වගේම නිවන් පුරේ ගමන් කරන්න වෙනවම තියෙනවනේ එයාපෝට් එකකට වෙනම එයාපෝට් එකක් තියෙනවා. වෙනම එක ලෝකයේ තියෙන කිසි දෙයක් කරන්න හින්න බෑ. එතකොට මගේ ශරීර කූඩුව ගෙනියන්න පුළුවන්ද? ශරීර කූඩුවක් දාන යන්න වෙනවා. මොකද හේතුව? ලෝකෙට රයිති ශරීර කූඩුව. බලන්න මේ වචනේ තියෙන පුළුල් බා. කෙස් ගහක්වත්, නියපොත්තක්, දතක්වත්, ඇටගඩු සෙට් එකවත් ගෙනියන්න බෑ. ඉතින් අපේ හාමුදුරුවෝ මොකද්ද විදර්ශනාව කියලා ඇටකටු ගගා ඉන්නවා, පටපට ගගා ඉන්නවා. අනේ පව්, නිවන් දකින්න උත්සාහ කරන්න වැඳලා කියන්න මේ බණ ටික අහන්න. අහලා මේ විශ්වීය ධර්මයේ තේරුම් කරගන්න. ඔබේ මේ ඔබ කරන දේ පිළිබඳවම ඇති මනෝභාවය පිළිබඳව ඔබ සැලකිලිමත් වෙන්න. එක දෙයක් ගාලා තව දෙයක් වහන්න පුළුවන් තමයි. දැන් තීන්ත කෝඩ් එකක් තියෙනවා හිතමු. මේ සුදු පාට වහලා මේ කුඩින් මට නිල් පාට ගන්න පුළුවන්. නිල් පාට ගෑවට මම අහන්නේ යට සුදු පාට නැද්ද? තියෙනවා. ඔබේ අර තියෙන රාගය හරි, එහෙම නැත්නම් මොනවා හරි ආශාවල් හරි පොඩ්ඩක් නැති කරන්න පුළුවන්. අර පණුව ගහපුව බඩවැල් ඇටකටු අර මතක් කරලා වහන්න පුළුවන්. හැබැයි අර යට තියෙනවා අරක. දැන් මනෝවිද්‍යාව, සරල මනෝවිද්‍යාව. මම අපි මෙතුමාලා ඉන්නවනේ, මෙතන කතිගාරිතුමාලා ඉන්න මනෝවිද්‍යාව පොත් කියවනවනේ. ඒක නැති කරලා නෙමෙයි. ඒ මුලින් උපුටා ගන්න බෑ. එනිසා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ සබ්බ සංඛාර සමතෝ. සියලු සංස්කාරකයන්ගේ නිදහස් වෙන ක්‍රමයක්, සංස්කාර පෙරලියක් නෙමෙයි මේ අමා ධර්මය. ලොව අතිශය දුර්ලභයි. ලංකාවේ ද අතිශය දුර්ලභයි. ලෝකයට අතිශයින් දුර්ලභයි. ලෝකේ පෙරලගෙන හොයනවා, හොයන්න බැරුව මේක තේරුම් ගන්න බැරුව. එනිසායි විශිෂ්ට ධර්මයට ඔබ කැප වෙන්න, උපාදියක් ලබන කැපවීම ඔබ කරන්නේ. උපාදියක් ගන්න කරපු කැපවීම ඔබ මතක් කරගන්න. ඔබ කොච්චර ඒ පන්ති ගියාද, කොච්චර පාඩම් කළාද, කොච්චර ලෙක්චර්ස් වලට හිටියද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒ කැපවීම මේ ධර්මයට කරා මේ උපාදිය ලබන. මේ පොඩි දෙයක් කරලා එක දවසක් පන්තියට ඇවිල්ලා වාඩි වෙලා කෝ මට තේරුන්නේ නැහැ. එහෙම කියන්නේ හරිනේ. මේ විශ්ව පිළිබඳව පුළුල්ව යම් අවබෝධයක් ඇති වෙන තුරු ඒක තේරෙන්නේ නැහැ. දැන් අපිට කේන්දරයක් වුණත් බැලුවහම අපිට තේරෙනවද මොකක්ද? කේන්දර දන්නේ නැති කෙනෙකුට නිකන් අර වේලපත් කරේ දිගහැරලා බැලුවහම මොනවද නමුත් ඒ විෂයානුබද්ධ ඉගෙන ගත්ත කෙනාට යමක් ඒක තුළ තේරෙනවා. අපි හිතමු යම් කිසි සංකීර්ණ ගණන් තියෙනවා. බැලුවා මොනවද පේන්නේ? ඉලක්කම් ටිකක් පේනවා. අඩු වැඩි කිරීමේ බෙදීමේ මේ ලකුණු ටිකක් පේනවා. වෙන මොකක් අන්ත නැහැ. නමුත් ඒක අධ්‍යයනය කරාම තමයි ඒකේ අර්ථය ගොඩනගන්නේ. ඒ වගේම තමයි ධර්මය. බැලුව බැලමට මොකුත් තේරෙන්නේ නැහැ. වැටෙන්නේ ඒ ලෝකේ තියෙන අතිශයින්ම සංකීර්ණ ගානක් තියෙනවනම් ඒ ගානට වඩා සංකීර්ණයි මේ නිර්වාණ ධර්මය කියන මේ ලෝකෝත්තර පදය. අතිශයින්ම සංකීර්ණ ධර්ම අවබෝධය කරන්නේ අතිශයින්ම ප්‍රඥාවන්තයෝ. ප්‍රඥාව කියන්නේ වඩන්න පුළුවන් දෙයක්. සද්ධර්ම ඇහෙන තරමට වැඩෙනවා. සමහර ප්‍රඥාවන්තයෝ ඉන්න ඔයගොල්ලන් ධර්මයේ මුණ ගැහෙන්නේ නැහැ. ඒ කියන්නේ පිපෙන්න සුදුසු මල් තියනවා, හිරු එළිය නැහැ. සමහර මල් තියනවා හිරු එළිය වැටුනට පිපෙන්නේ නැහැ. හේතුව කල්මදි. සමහර අය ඉන්නවා නිවන් දකින්න කැමති, ගෙදර තියෙන හට්ටි මුට්ටි මෙට්ට කොට ඔක්කොමත් එක්ක එයා එන්න දෙනවා නම් නිවන් පුරේටත් ඒවත් අරන් යන්න දෙනවා නම් නිවන් දකින්න කැමති. එහෙම නිවන් දකින්න බෑ. ඔබේ ඔළුවේ ඔබ අනිවාර්යෙන් ධර්මය දකින්න නැත්තම් ඔළුවට තියාගත්ත අර සුනීතගේ කුණු බාල්දියක් තියෙනවම තමයි. ඈ කුණු බාල්දියක් තියෙනවම තමයි. කුණු බාල්දියක් තියෙනවා. හොඳට හොයන්න කුණු බාල්දිය තියන්න බිමි. හැබැයි කුණු බාල්දිය තියාගෙන ඉන්නේ කුණු බාල්දියක් කියලා හැටියට නෙමෙයි, ඒක රත්තරන් බාල්දියක් හැටියට. ඈ රත්තරන් බාල්දියක් හැටියට කුණු බාල්දිය තියාගෙන ඉන්නේ. ඒ නිසා කුණු බාල්දියක් විදියටම දැකලා අත්හරින්න ඕන. හතරම් බාල්දියක් හැදෙන්නේ තියන්නේ කුණු බාල්දිය. වැඩි නෙමෙයි මේ කුණු වෙන මේ ශරීරය. මිනිස්සු රත්තරන් කඳක් නේ වගේ තියන් ඉන්නේ නේ. රත්තරන් කඳක් වගේ මේ කුණු කඳ තියන්නේ. ආදරයටත් කියනවා මගේ රන් කඳ කියලා නේ. ඉතින් ඒ නිසා ඒ රත්තරන් කඳ වගේ තියාගෙන ඉන්නේ කුණු කඳ. කුණු කඳ රත්තරන් කඳ. ඈ ඒ වගේම නේද? ඒ හැටි. කුණු තමයි අරගෙන තියෙන්නේ නේ. ඉතින් මේ ලෝකයේ මේ විදියට නොවටිනා දේවල් වල වටිනාකමක් ඇති කරලා තමයි ඒ කුණු බාල්දිය තියෙන. ඉතින් කුණු බාල්දිය තියන්න කිව්වහම එයා කැරකිලා බලයි කොහෙද කුණු බාල්දියක් තියෙන්නේ, මේ ඔක්කොම මම රත්තරන්නේ. ඈ මං ඔළුවට තියන් ඉන්නේ මගේ රංකඳ නේද? රංකඳ නේ ඔගේ තියෙන කුණු. ඔක ඇති රත්තරන නෑ. ඔක ඇති වෙනකක් නෑ. ඒ නිසා අපි නිර්වචනයක් දීලා තියෙනවා විතරයි වීදුරු බෝල වලට මෙනික් කියලා. කුණු ගොඩවල් වලට රත්තරන් කියලා. වටනකවන් දීලා තියෙනවා විතරයි. පුදුම විශ්වයක් මේ අර කහපාට මේ ලෝහ වර්ගයේ ලෝකෙ තියෙන්නේ නේ. ආ මාරේ අර මේ පොළොව යට නිකන් කහපාට වගේ ආව ලෝහ වර්ගයක්. ඔක එකතු කරලා හැදුව කහපාටට රත්තරන් කියලා. මුළු ලෝකෙම පෙල්ලන්නේ දැන් ඕකෙන්. ඈ ඈ මහ පුදුම වෙන. ඒසා ලෝකයේ මිනිසුන්ට මිනිසු තේරුම් ගන්න ඕන, මටහ ගන්න ඕන ලෝකයේ මිනිස්සු ඔක්කොටම යම් කිසි උම්මාදයකින් යම් කිසි පිස්සුවකින් මුළු මහත් විශ්වයම පෙළෙන්නේ. ඒ නිසා මේ සත්‍ය අවබෝධයෙන් ඇත්ත දකින තැනට එන්න. එතකොට මේ කහල ගොඩවල් වලට වටිනාකමක් නැහැ. සනසිරිදායක දර්ශනයක් ඇති වෙයි. පිළිකුලක් නැහැ. ප්‍රසන්නයි. ඒතං සන්තං ඒතං පනිතං ඒක සාන්තං ඒක ප්‍රනිතයි. සියලු සංස්කාරකයන්ගෙන් සමණයටපත් වූ සමතේටපත් වූ නිදහසටපත් වූ ඒ සිත අපූර්වත්වයෙන් පිරි. මේ ධර්මයේ සංඥාවෙන් ගන්න බෑ. ඉන්ද්‍රයන් වලින් ගන්න බෑ. එයින් තොරවයි